ප්‍රතිපදාව තුළ. ඉතින් එක්තරා අවස්ථාවකදී ඒ බුදුරජාණන් වහන්සේ දුටුවා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කය ඍජු කරගෙන ගහක් මුලට වෙලා ඉතාමත්ම උතුම් සමාපත්තියකට සමවැදිලා ඉන්න ආකාරය. ඉතින් ඒ විදිහට දැක්කට පස්සේ බුදුරජාණන් වහන්සේ මොග්ගල්ලාන තෙරුන් දුටු විගස උන්වහන්සේගේ සිරිමුව මඩලින් ඉතාමත්ම සුන්දර උදානයක් පළ වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සතිකාය ගතා උපට්ඨිතා චසු පස්සායතනීසු සංවුතෝ සතතං භික්ඛු සමාහිතෝ ජඤ්ඤා නිබ්බාන මත්තනෝ. බලන්න ලස්සන ගාථාවකින් මොග්ගල්ලාණන් වහන්සේ ගුණ ප්‍රකාශ කරනවා. සතිකාය ගතා උපට්ඨිතා, කය පිළිබඳව පිහිටි සිහියමයි තිබෙන්නේ. ඒ භික්ෂුව කය පිළිබඳවමයි සිත පිහිටුවාගෙන ඉන්නේ, සිහිය පිහිටුවාගෙන ඉන්නේ. චසු පස්සායතනීසු සංවුතෝ, මේ ඇස කන නාසය දිවකය මනස කියන මේ ස්පර්ශ ආයතන හයම සංවර වෙලයි තිබෙන්නේ. සතතං භික්ඛු සමාහිතෝ ජඤ්ඤා නිබ්බාන මත්තනෝ. සිත වැඩිමෙහි නිරත භික්ෂුව වහාම ශාන්ත වූ නිවන පසක් කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ වෙලාවේ මේ මොග්ගල්ලාන නම් මහරහතන් වහන්සේ මුල් කොටගෙන ඒ අසිරිමත් වූ දානය පළ කළා. ඉතින් පින්වත්නි, මේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මහා ඉරිදිමත්. ඒ නිසා තමයි අපගේ භාග්‍යතුන් වහන්සේ අග්‍රස්ථාන පිරිනමන අවස්ථාවලදී ඊත දග්ගං භික්කවේ මම ශාවකානං භික්කූනං ඉද්දිමන්තානං යදිදම් මහා මොග්ගල්ලානෝ. පින්වත් මහණෙනි, මාගේ ශ්‍රාවක වූ භික්ෂුන් වහන්සේලා අතර ඉරිදිමතුන් යම්තාක් ඇද්ද? ඒ ඉරිදිමත් භික්ෂුන් අතර අගතනතුර ලබන්නේ කවුද? මහා මොග්ගල්ලාණන් වහන්සේය කියලා අග්‍රස්ථානී පිහිටුවා වදාළේ. දැන් උන්වහන්සේ මහා පිං ඇති උත්තමේ. මේ බුද්ධ ශාසනයේ වමත් ශ්‍රාවකයන් වහන්සේ වුණා, දෙවන අග්‍රශ්‍රාවකයන් වහන්සේ වුණා, ඒ වගේම ඉරිදිමත් භික්ෂූන් අතර අගතනතුර ලැබුවා. ඉතින් පින්වත්නි, ඒ කාලේ බුදුරජාණන් වහන්සේ 500ක් භික්ෂු පිරිසත් එක්ක ගම් නියම්ගම් සිසාරා වැඩම කරද්දී වීරංජා නම් නුවර වස් සමාදන් වුණා. ඒ කාලේ වීරංජා නුවර ඉතාමත්ම අධික වූ දුර්භික්ෂයක් හටගත්තා. කිත්වතු පාළු වුණා, මිනිසුන්ට ආහාර පහසුණි නැහැ. භික්ෂු සංඝයා පිණ්ඩපාතේ වැඩියට, භික්ෂු සංඝයාට දන් පුදන්න මිනිස්සු ළඟ දානි තිබුණි නැහැ. ඉතින් ඒ කාලේ ඔය අශ්වයන් විකුණන වෙළඳ කණ්ඩායම ඊ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ වස්වසපු ස්ථානයට මදක් එපිට ස්ථානයකට වන්නට වර්ෂා කාලේ ගත කරන අදහසින් නැවතිලා හිටියා. ඉතින් ඒ කාලේ ඒ 500ක් වූ භික්ෂු පිරිසටත් ඒ බුදුරජාණන් වහන්සේටත් වළඳන්න උනේ මොනවද? ඔව්, ඒ වීරංජාවේ ඒ අශ්ව වෙලින්ද තමන්ගේ අශ්වයන්ට තිබ්බ යව තමයි පූජා කළේ. ඉතින් ආනන්ද මහරහතන් වහන්සේ මේ යව පිණ්ඩපාතේ කරගෙන ඇවිල්ලා, යව කියන්නේ හරීම ගොරෝසු ධාන්‍යයක්. ඒ ගොරෝසු ධාන්‍යයක් වෙච්ච යව හොඳට ගලේ තියලා තලලා කුඩු කරලා වතුර චුට්ටක් අරගෙන මිශ්‍ර කරලා ඒ රළු ආහාරය තමයි බුදුරජාණන් වහන්සේට පූජා කරන්නේ. භික්ෂු සංඝයා බොහෝ සෙයින්ම කෘෂ වූ සිරුරු ඇත්තෝ වුණා. ඒ වෙලාවේ මහා ඉරිදිමත් වූ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණුණා. පැමිණිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියනවා, අනි ස්වාමීනි, ඉතාමත්ම තදට දුර්භික්ෂය පැතිරෙනවා. ස්වාමීනි, භික්ෂු සංඝයාට ආහාර නැහැ, යව තමයි වළඳන්ට තිබෙන්නේ. අනි ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අවසර දෙනවා නම් ස්වාමීනි, මේ මහපොළොවේ අභ්‍යන්තරයේ මේ මහපොළොවේ මධ්‍යයට වන්නට මේ මහපොළොවේ පෘථිවි රසය තිබෙනවා. මේ පෘථිවි රසය හරියට පිලවුන් නැති මී වදයක් වගේ ඉතාමත්ම මිහිරි රසයෙන් යුක්තයි. දැන් මේක අපිට තේරෙනවද? අපිට තේරෙන්නේ නැහැ නේද? අපිට අපි කවදාවත් හිතනවද පොළවේ මැද ඉතාමත්ම මිහිරි රසයෙන් යුතු දෙයක් තියෙනවා කියලා? අපි එහෙම දන්නේ නැහැ. දැන් මේ මහා ඉරිදිමත් මොග්ගල්ලාණන් වහන්සේ දකිනවා. උන්වහන්සේ කියනවා, අනේ ස්වාමීනි, මේ පොළවේ අභ්‍යන්තරයේ ඉතාමත්ම පෝෂණීය වූ පිලවුන් නැති මීවදයක් වගේ ඉතාමත්ම රසවත් වූ පෘථිවි රසය තිබෙනවා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ අවසර දෙනවා නම් මම මේ මහා පොළව පෙරලලා අර පෘථිවි රසය එළියට ගන්නම්. එතකොට භික්ෂු සංඝයාට පෘථිවි රසය වළඳන්නට පුළුවන් කියලා. ඒ විලාවේ පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අහනවා, පින්වත් මොග්ගල්ලාන, දැන් ඔබ මේ මහා පොළව පෙරලා පෘථිවි රසය එළියට ගන්න අහනවා. මේ මහා පොළව ඇසුරු කරගෙන ප්‍රාණීන් බොහෝ දසදහස් ගණනක් වාසය කරනවා නොවේ. කුඩා මහත් ප්‍රාණීන් විශාල ප්‍රමාණයක් වාසය කරනවා නොවේ. ඉතින් ඔබ මහා පොළව පෙරලා ඒ ආකාරයට පෘථිවි රසය එළියට ගන්නවා නම් ඔවුන්ට කුමක්ද කරන්නේ? ඒ ප්‍රාණීන් විපතටපත් වේවිනේ. එතකොට මොග්ගල්ලාණන් වහන්සේ කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මම මේ මහා පොළව තරම් විශාල තවත් මහා පොළවක් බඳු අත්ලක් මවනවා. මවලා මේ පොළවේ ඉන්න ජීවීන් අර මහා පොළව බඳු අනිත් මවපු අත්ලට මාරු කරනවා. එහෙම මාරු කරලා ඊට පස්සේ තමයි පොළව පෙරලන්නේ. පොළව පෙරලා පෘථිවි රසය එළියට අරගෙන නැවතත් අර ප්‍රාණීන්ව තිබ්බ තැන්වලින්ම තියනවා කියලා. දැන් බලන්න ඊ ඉරුදි අපිට හිතා ගන්න පුළුවන්ද? දැන් බලන්න පින්වත්නි, අපි කොච්චර වාසනාවන්තදනි, ඉබඳු මහා ඉරුදි ඇති උතුමන් වාසය කළ බුදුසසුනක පිළිසරණ ලබන්න අපට හැකි වුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියන දේශනා කරනවා, පින්වත් මොග්ගල්ලාන, මහා පොළව පෙරලීම මේ ඔබට රුචි නොවේවා. පින්වත් මොග්ගල්ලාන, ඒ ඔබට රුචි නොවේවා. මොකද පොළවේ ජීවීන් අනිත් ස්ථානෙට ගනිද්දී දැන් ඔවුන් එකපාරට ඔවුන්ට හිතාගන්න බැරි වෙනවා, මේ මොකද්ද? සුළු මොහොතකට තමයි ඒක කරන්නේ. හැබැයි ඔවුන්ගේ චිත්ත වික්ෂිප්ත භාවයට ඔවුන්පත් වෙන්න පුළුවන්. කියන ඔවුන්ට එකපාරට හිතාගන්න බැරි වෙන්න පුළුවන් මේ එකපාරට අපිට මොකද උනේ කියලා. ඒ නිසා පින්වත් මොග්ගල්ලාන, ඔබට මේ රුචි නොවේවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඉතින් ඒ නිසා ඉතින් මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඒක ඇහුවා. ඒක කළේ නැහැ. ඊට පස්සේ අහනවා, අනේ ස්වාමීනි, එහෙනම් භික්ෂු සංඝයා සමග භාග්‍යතුන් වහන්සේ උතුරු කුරු දිවයිනට පිණ්ඩපාතේ වඩිත්වා, දැන් ඉරිදීයෙන් උතුරු කුරු දිවයිනට පිණ්ඩපාතේ වඩිත්වා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වෙලාවේ වදාලා, පින්වත් මොග්ගල්ලාන, උතුරු කුරු දිවයිනට පිණ්ඩපාතේ වැඩීම ඔබට රුචි නොවේවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ බලන්න මේ අටලෝ දහමට මූණ දුන්නේ හැටි. උන්වහන්සේ ඒ වස් මාස තුනම ගත කළේ මොන වළඳමින්ද? යවසහල් වළඳමින්. ඉතින් ඉබ්බඳු මහා ඉරිදිමත් උතුමෙක් තමයි කවුද? මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ ඉරිදි බලය ගැන කියද්දී අපි දැනගත යුතුම කතාවක් තියෙනවා. ඒ මොකක්ද? නන්දෝප නන්දනම් නාරජුන්ව දමනය කිරීම. ඒක උනේ මෙහෙමයි. පින්වත්නි, එදා බුදුරජාණන් වහන්සේ 500ක් වූ මහරහතන් වහන්සේලා පිරිවරාගෙන එදා උදේ පාන්දරින් තවුතිසා දිව්‍ය ලෝකෙට වඩින්න පිටත් වුණා. එතකොට ඉරිදි බලයෙන් අහසින් තමයි වැඩම කළේ. එහෙම වැඩම කරද්දි පින්වත්නි, දිව්‍යමය මහා පර්වතයක් තියෙනවා. ඒ පර්වතයට කියන්නේ මොකක්ද? මහා මේරු පර්වතය කියලා කියන්නේ. එතකොට දැන් ඉරිදීන් වැඩම කරද්දී ඉතින් අහස් කුස්සට නැගුණාම මේ අරහත් භික්ෂු සංඝයාට, ඉතින් මහා ඉරිදිමත්නේ, පොළවේ එක්තරා සීමාවක් දක්වා පොළව පහු කරද්දී ඈතින් පේනව මොකක්ද? මහා මේරු පර්වතය. මහා මේරු පර්වතේ පටන් ගන්න තැන, ඒකේ මැද, ඒකේ අග ඔක්කොම හොඳට පේනවා මහාමීරු පර්වතයේ මුදුනේ පේනවා මොකක්ද? මහාමීරු පර්වතයේ මුදුනේ තමයි පින්වත්නි තවුතිසා දිව්‍ය ලෝකේ පිහිටලා තියෙන්නේ. තවුතිසා දිව්‍ය ලෝකේ පේනවා, ඒ වගේම පුංචියට පේනවා තව එකක්. දැන් අපි ඈතින් බැලුවොත්, අපි හිතමු දැන් අපි ඈත ඉඳලා කොළඹ බැලුවොත් මොනවද පේන්නේ අපිට? පිටු බම්බුව පේනවනේ. තව අර එහා දෙපැත්තේ තියෙන ගොඩනැගිලි පේනවා, කියන්නේ උස්සට තියෙන ගොඩනැගිලි පේනවා අපිට. එතකොට දැන් මේ එහෙම පේනවා වගේ තවුතිසාව දිහා බලද්දී තවුතිසාවේ උස්සම ගොඩනැගිල්ල පේනවා. ඒක මොකද්ද? ඒක මේ සිමෙන්ති ගඩලින් හදපු එකක් නෙවෙයි. ඒ තමයි සක්‍ර දේවේන්ද්‍රයාගේ විමානය. ඒකට කියන්නේ මොකද්ද? වෛජන්ති ප්‍රාසාදය. මොකද්ද? ඔව්, මේ වෛජන්ති ප්‍රාසාදයේ සක්‍ර දේවේන්ද්‍රයා මවන්නේ අසුරයන් හා ඇතිවෙච්ච යුද්ධෙන් අසුරයන් ජයගෙන සුරයන් දිනුවට පස්සේ ඒ ජයග්‍රහණී සංකේතයක් විදිහට තමයි වෛජන්ති ප්‍රාසාදෙ මවන්නේ. ඉතින් මේ වෛජන්ති ප්‍රාසාදේ ඈතට පේනවා. ඉතින් එදා බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාත් එක්ක වඩිද්දී ගමන් කරපු ගමන් මාර්ගයේ තිබුණේ, දැන් අහසින් වැඩම කරන්නේ, ඒ ගමන් මාර්ගයේ තිබුණේ මේ නන්දෝපනන්ද කියන නාගරාජයාගේ විමානෙට උඩි. දැන් මේ නාගරාජයා ටිකක් මාන්නක්කාර නාගරාජයෙක්, ඉරිදිමත් නාගයෙක්නේ. මේ නාගරාජයා දැක්කා තමන්ගේ විමානෙට උඩි කිසි බයක් හැකක් නැතුව වඩින හිස මුඩු කරගත්ත ශ්‍රමණයන් වහන්සේලා ටික. මෙන්න මේ හිස මුඩු කරගත්ත ශ්‍රමණයන් වහන්සේලා කිසි බයක් හැකක් නැතුව මගේ විමානේ උඩින් යනවා. මං හොඳ පාඩමක් ගන්නන්න ඕනේ, මම මගේ තරම පෙන්වන්න ඕනේ කියලා බොහෝම කෝපයටපත් වෙලා ඉතාමත්ම විශාල කාල වර්ණ නාගයෙක්ගේ වේශයක් මවාගත්තා. දරණ හතකින් මුළුමහත් මහාමීරු පර්වතේම වැහුවා. වහලා තමන්ගේ පිනගොබෙන් තවුතිසා දිව්‍ය ලෝකෙත් වැහුවා පේන්නේ නැති වෙන්නේ. විශාල පිනගොබය මවාගෙන දැන් එතකොට දැන් භික්ෂු සංඝයා වඩිනවා. ඉස්සරහට වඩිද්දී අතර හිටියා ශ්‍රද්ධාවෙන් පැවිදි වූ කුලපුතුන් අතර අග්‍රස්ථානය ලැබූ රට්ඨපාල මහරහතන් වහන්සේ. රට්ඨපාල මහරහතන් වහන්සේ බලනවා වෙනදට නම් මේ හරියට එද්දී ඈතින් මේ සීමාවේදී පේනවා මොකක්ද? මහාමේරු පර්වතේ හොඳට පේනවා. වෙනද නම් මේ හරියින් බලද්දී තවුතිසා දිව්‍ය ලෝකේ මුදුනේ වෛජන්ති ප්‍රාසාදේ පේනවා. අදයි මොනවත් පේන්නේ. ඒ වෙනුවට කළු පාට වගේ මීදුමකින් ඔක්කොම වැහිලා. ඉතින් රට්ඨපාල මහරහතන් වහන්සේ කියනවා භාග්‍යතුන් වහන්සේට, අනේ ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ වෙනදට නම් අපි තවුතිසාවට වඩිද්දි මේ හරියදී ඉඳලම තවුතිසාව පේනවා. අනේ ස්වාමිනී අද මහාමීරු පර්වතයත් පේන්න නැහැ, තවුතිසාවත් පේන්න නැහැ, මේ මොන වෙලාද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒක දැක වදාළලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් රට්ඨපාලය, මහා ඔය නන්දෝපනන්ද කියන නාගරාජයා බොහෝ සෙයින් කිපිලා තමන්ගේ දරණයින් මහාමීරු වසාගෙන පෙනගොබෙන් තවුතිසාවත් වසාගෙනයි සිටින්නේ කියලා. ඒ වෙලාවේ රට්ඨපාල ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියනවා, අනේ ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ මට අවසර ලබා දෙන සේක්වා. ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ වඩින්න ඕනේ, භික්ෂු සංඝයා වඩින්න අවශ්‍ය නැහැ, මම ගිහිල්ලා ඔය නන්දෝපනන්ද නම් නාගරාජයාව දමනය කරන්නම්. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් රට්ඨපාලය, එය ඔබට රුචි නොවේවා කියලා. රට්ඨපාල සාන්නාසිට අවසර ලැබුණද නැහැ. ඒ වෙලාවේ උසස් කුලයෙන් පැවිදි වූ භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබූ කාලිගෝදා පුත්‍ර වූ භද්දිය නම් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වැඳලා කියනවා, අනේ ස්වාමීනි එහෙනම් ඔය නාගයව මම දමනය කරන්නම්, මට අවසර ලබා දෙන සේක්වා කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් භද්දිය ඒ ඔබට රුචි නොවේවා කියලා. ඒ නාගරාජයා පින්වත්නි මහා ඍදි සහිතයි. සියලු නාගයන් අතර ඍදි බලයෙන් බොහෝසෙයින් අග්‍ර නාගයෙක්. ඉතින් ඒ වෙලාවේ රාහුල මහරහතන් වහන්සේ ශික්ෂාකාමී භික්ෂූන් අතර අගතනතුර ලැබූ රාහුල මහරහතන් වහන්සේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියනවා, අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට අවසර දෙන්න, මම ගිහිල්ලා ওই නාගරාජයව දමනය කරන්නම් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ අවසර දුන්නද? දුන්නේ නැහැ. ඒ වෙලාවේ තවත් බොහෝ භික්ෂූන් අවසර ඉල්ලුවා. අවසර දුන්නේ නැහැ. ඒ වෙලාවේ අන්තිමට මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඇවිල්ලා කියනවා, අනේ ස්වාමීනි නන්දෝප නන්දනම් නාරජුන්න මා දමනය කරන්නම්. අන්න බුදුරජාණන් වහන්සේ අවසර ලබා දුන්නා. අවසර ලබා දීලා කියනවා, පින්වත් මොග්ගල්ලාන ඔය නාගරාජයා මහා ඍද්ධිමත්. ඒ වගේමයි මොග්ගල්ලාන ඔය නාගරාජයා හරිම කපටි. එහෙනම් පරිස්සමට ගිහිල්ලා දමනය කරන්න කියලා. ඉතින් ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ මොකද කරන්නේ? නන්දෝපනන්ද නම් නාරජුන්ටත් වඩා විශාල නාග ශරීරයක් මවාගත්තා. කළු පාට නාග ශරීරයක් මවාගෙන තමන්ගේ ශරීරයෙන් අර දැන් මහාමේරුව වට කරගෙන ඉන්නේ කවුද දැන්? නන්දෝපනන්ද නාරජුනේ. ඒ නාරජුන්ව වට කරගත්තා. වට කරගෙන තමන්ගේ පෙන ගොබෙන් අර නාරජුන්ගේ පෙන ගොබේ තද කළා. හොඳට තදට මහාමේරුවට තියලා තද කළා. එතකොට නන්දෝපනන්ද නම් නාරජුන්ට දැන් හොඳට තද වුණා. එයි පෙන ගොබේ තද කළානේ. දැන් මේ මොකද මේ කරන්නේ? මේ කවුද මේ කියලා තවත් කේන්තිය මොකද වුණේ? වැඩි වුණා. කේන්තිය හොඳටම වැඩි වුණාට පස්සේ කෝපයටපත් නාගයා ඇඟින් විස දුම පිට කරන්න ගත්තා. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ තමන් වහන්සේ මවාගත් නාග ශරීරයෙන් ඊටත් වඩා තද විස දුමක් පිට කළා. එතකොට දැන් අර නාගයාගේ විස දුමෙන් ස්වාමීන් වහන්සේට ප්‍රශ්නයක් නැහැ. නමුත් ස්වාමීන් වහන්සේ පිට කරපු විස දුමෙන් නාගයාට එකපාරට හුස්ම ගන්න අපහසු වුණා. ඊත් එක්කම අර නාගයාට තවත් කීන්තිය වැඩි වුණා. මොකද කළේ? ඇඟෙන් ගින්දර පිට කරන්න ගත්තා. ඒ වෙලාවේ නන්දූප නන්ද නම් රාජුන්ව දමනය කරනු රිසීන් සිටි මුගලන් මහරහතන් වහන්සේ තමන් වහන්සේ මවාගත්ත නාග ශරීරයෙන් ඒක කැපිලා යන විදිහට ඊටත් වඩා ගිනි දැල් පිට කළා. මේ වෙලාවේ නාගයා හිතුවා, වැඩේ හරියන්නේ නැහැ. මේ කිනත් එක්ක නම් බේරිල්ල නෑ. පොඩි ට්‍රික් එකක් කරන්න ඕනේ. පොඩි ඒ කිව්වනේ කපටි කියලානේ. පොඩි කපටිකමක් කරන්න ඕනේ කියලා හිතුවා. හිතලා කිව්වා, අනේ ස්වාමීනි ඔබේ නම මොකක්ද? ඔබ කවුද කියලා ඇහුවා. එතකොට කිව්වා, පින්වත් නාගය මම නමින් මහා මුග්ගල්ලාන වෙමි කියලා. ඒ වෙලාවේ අර නාගරාජයා කියනවා, ආ හොඳයි, ඔබ මහා මොග්ගල්ලාන නම්, ඔබේ නම ඒක නම්, ආ ඔබ එහෙනම් පුළුවන් නම් ඒ වෙසින් පෙනී ඉන්න බලන්න. භික්ෂු වෙසින් පෙනී ඉන්න සේක්වා කියලා කිව්වා. ඒ වෙලාවේ මොකද කළේ මහා මොග්ගල්ලානයන් වහන්සේ? නාග වෙසේ අතහැරලා භික්ෂු වෙසෙන් තමන් වහන්සේගේ සැබෑ සිරුරෙන් පෙනී හිටියා. දැන් මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දැනගත්තා මේ නාගයා මේ කපටිකමක් කළේ. එතකොට භික්ෂු වෙසෙන් පෙනී හිටපු ගමන් මොකක් හරි විනයක් අටින්න තමයි බැලුවේ. ඒ නිසා භික්ෂු වෙසෙන් පෙනී ඉඳලා ඒ විගසම නාගයාගේ දකුණු කණෙන් ඇතුළු වුණා. ඇතුළු වෙලා වම් කණින් පිට වුණා. ආය වම් කණින් ඇතුළු වෙලා දකුණු කණින් පිට වුණා. ඊට පස්සේ වම් නාසිදුරෙන් ඇතුළු වෙලා දකුණු නාසිදුරෙන් පිට වුණා. දකුණු නාසිදුරෙන් ඇතුළු වෙලා වම් නාසිදුරෙන් පිට වුණා. මේ වෙලාවේ නාගයාට එකපාරට කරගන්න දෙයක් නැති වුණා. හිතාගන්න බැරි වුණා මේ ඉරිදිමත් ශ්‍රමණයන් වහන්සේ මෙතරම් ඉරිදිමත්ද කියලා. ඒ විලාවීම නාගයාට මේක හිතාගන්න බැරුව වෙනදී නාගයාගේ ලොකු කට ඇරුණා. කට ඇරෙනවත් එක්කම මුගලන් මහරහතන් වහන්සේ කට ඇතුලේ නාගයාගේ කුස ඇතුළට වැඩම කළා. කුස ඇතුළට වැඩම කරලා කුසි සක්මන් කරන්න පටන් ගත්තා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දිබ්බ ශ්‍රවණ ඥානයේ මුල් කොටගෙන ඒ මොග්ගල්ලාන මහරහතන් වහන්සේට කියනවා, පින්වත් මොග්ගල්ලාන ප්‍රවේසම් වන්න මේ නාගයා ගැන නම් විශ්වාස කරන්න බෑ, නාගයා හරි කපටි, ඒ නිසා ඔය නාගයාව නම් විශ්වාස කරන්න එපා කිව්වා. ඉතින් මේ නාගයා බැලුවා, දැන් මොග්ගල්ලාන වහන්සේ කොහේද? තමන්ගේ බඩ ඇතුලෙන් කරගන්න දෙයක් නෑ. නාගයා කියනවා, නාගයා හිතුවා මං කපටිකමක් කරන්න ඕනේ කියලා. හිතුවා අනී ස්වාමීනි මට අනුකම්පාවෙන් එළියට වඩිනාසේක්වා. අනේ ස්වාමීනි මට වෙහෙසයි, මට අනුකම්පාවෙන් එළියට වඩිනාසේක්වා කියලා ආයෙත් කට ඇරියා. එහෙම ඇරියේ එළියට වඩිනවත් එක්කම විස දුමෙන් යුක්ත ගිනිජාලාවක් පිට කරලා මුගලන් මහරහතන් වහන්සේව එතනම අලු කරන්න ඕනේ කියන අදහස් තමයි තිබුණේ. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ මොකද වුණේ? ඒ කියපු එක අහලා එළියට වැඩම කළා. එළියට වැඩම කරනවත් එක්කම මහා දරුණු විසදුමක් පිට කළා. දැන් වෙන කෙනෙක්ට නම් ඒක ඔරොත්තු දෙන්නේ නැහැ. මුගලන් මහරහතන් වහන්සේ නාගයා විසදුම පිට කරනවත් එක්කම ඒ ෂණයින්ම ඒ මොහොතින්ම හතරවන ධානයට සමවැදුණා. දැන් හතරවෙනි ධානයේදී හුස්ම නිරුද්ධයිනේ. විසදුම පිට කරා කියලා වැඩක්ද නැහැ. ඇයි හුස්ම ගන්නේ? එතකොට විසදුමින් වැඩක් නැති වුණා. මහා ගිනි ජාලාවක් පිට කළා. එතකොට මුගලන් මහරහතන් වහන්සේ ඊට වඩා ගිනි ජාලා සහ විසදුම් පිට කළා. ඊට පස්සේ ඒ වෙලාවේ නාගරාජයාට හිතෙනවා, අනේ මේ ශ්‍රමණයන් වහන්සේ නම් ඒකාන්තයෙන්ම මහා ඉරිදිමත්ම තමයි කියලා. ඒ වෙලාවේ නාගිය බය කාටද? ගුරුලන්ට. කව කාටද? ඔව්, ගුරුලන්ගේ ගොදුර කවුද? නාගය. දැන් ගුරුලෙක් දැන් ඔය වගේ පණ්ඩිපාට දැම්මට ගුරුලෙක් එනවා දැම්මොත් දැක්කොත් මොකද කරන්නේ? ඔය නාගිය ඔක්කොම දුවනවා, හැංගිනවා. මොකද ගුරුලාගේ ආහාරය කවුද? නාගිය. දැන් දිව්‍යමේ නාගිය නෙමෙයි, දිව්‍යමේ ගුරුල තමයි ඉන්නේ. එතකොට මොකද වුන්නේ? මේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මහා විශාල ගුරුළු වේශයක් මවාගත්තා. ගුරුලව දැක්ක විතරයි අර නාගයා පන කඩාගෙන දුවන්න පටන් ගත්තා. ඒ වෙලාවේ දැන් නාගයාට තේරුණා, මේ ඇත්ත ගුරුලෙක් නෙවෙයි, මේ කවුද? මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. අනේ එහෙම්ම වැඳ වැටුණා. වැඳ වැටලා කිව්වා, අනේ ස්වාමීනි මට සමාවෙනසේක්වා. ස්වාමීනි මම ඔබ වහන්සේව සරණ යනවා. ස්වාමීනි ඔබ වහන්සේ නම් මහා ඉරිදිමත්, මට සමාව ලබා දෙනසේක්වා, මට අනුකම්පා කරනසේක්වා කියලා. ඒ වෙලාවේ මොග්ගල්ලාණන් වහන්සේ වදාලා, පින්වත් නන්දෝපනන්ද නාගරාජේ, මාව සරණ යන්න එපා. මම සරණ ගියේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේවයි. ඒ උත්තමයන් වහන්සේව සරණ යන්න, මාව සරණ යන්න එපා කියලා. දැන් බලන්න ශ්‍රාවකයන් වහන්සේගේ අසිරියනේ. උන්වහන්සේලා හැම තිස්සෙම ප්‍රශංසා කළේ කාටද? තමන්ගේ ගුරුවරයාණන් වන ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට. එතකොට ඒ නාගයා බුදුරජාණන් වහන්සේ පාමුල වැඳ වැටිලා බුදුරජාණන් වහන්සේව සරණ ගියා. ඔහොමයි පින්වත්නි නන්දෝපනන්ද නම් නාගරාජයාව මුගලන් මහරහතන් වහන්සේ දමනය කළේ. ඒ නිසයි අපි අර ජයමංගල ගාථාවල අපි ශ්‍රවණය කරන්නේ, නන්දෝපනන්ද භුජගං විබුදං මහිද්දෙන් පුත්තේන තේර භුජගේන දමාපයන්තෝ ඉද්දූපදේශ විධිනා චිතවා මුනින්දෝ තං තේජසා භවතු තේ ජයමංගලානි. තේරු මොකක්ද? බුදු පුත් තේර නා රජුන් ඉරිදී බලෙන් යුත්, ඒ කියන්නේ ඉරිදී බලෙන් යුත් බුද්ධපුත්‍රයාණන් වහන්සේ කවුද මොග්ගල්ලාණන් බුද්ධපුත්‍රයාණන් වහන්සේ ඒ නාගරාජාණන් වහන්සේව දමනීකලී නාරජුන් නන්දෝපනන්ද ඊර්දියට මග කියා දිනුවෝ මොනින්දෝ ඒකට මග කිව්වේ කවුද බුදුරජාණන් වහන්සේ ඒ තේජසින් ඔබට ජය මංගල්‍ය වේවා එතකොට මේ විදිහට නන්දෝපනන්ද නාරජෝ දමනය කරෙත් කවුද කවුද මුගලන් මහරහතන් වහන්සේ ඉතින් පින්වත්නි තවත් අවස්ථාවක හරි ලස්සන විස්තරයක් තියෙනවා සංයුක්ත නිකායේ භික්ෂු සංයුක්තයේ මහා නාග සූත්‍රයේ ඉදා සරියුත් මහරහතන් වහන්සේත් මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් කලන්දක නිවාපය එහෙමත් නැතිනම් ලිහිණුන්ගේ අබේ භූමිය වූ ඒ වේලුවන ආරාමේ වේලුවනේ එකම කුටියක වැඩ හිටියේ ඉතින් එදා හවස සමවතින් නැගී සිටියට පස්සේ සාරිපුත්ත මොග්ගල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේ දුටුව මුගලන් මහරහතන් වහන්සේව වෙනදාට වඩා හරි ලස්සන වෙලා වෙනදාට වඩා මූණේ වර්ණේ ප්‍රසන්න වෙලා බබලනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලාණන් වහන්සේ අද ඔබ වහන්සේගේ ඉන්ද්‍රියන් හරි ප්‍රසන්නයි සමීපහැයත් පිරිසිදුයි හමී පැහැයි බබලනවා ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලාණන් වහන්සේ ඔබ වහන්සේ මොන වගේ සමාපත්තියකට සමවැදිලාද හිටියද මොන වගේ විහරණයකින්ද වාසය කළේ කියලා ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ දේශනා කරනවා උත්තර දෙනවා ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මම අද දිබ්බ චක්කු ඥානයත් දිබ්බ සෝත කියන ධාතු ඇසුරු කරගෙන ගත් ඕලාරික විහරණයක වාසය කළේ මොන වගේ විහරණයකද ඔව් මොන ධාතු ඇසුරු කරගෙනද දිබ්බ චක්කු ඥානයත් දිබ්බ සෝත ඥානය දිබ්බ චක්කු ඥානය කියන්නේ මොකක්ද ඕනෑම දුරකැති දෙයක් දකින්න පුළුවන් දිබ්බ සෝත ඥානය කියන්නේ ඕනෑම දුරකැති දෙයක් අහන්න පුළුවන් ඉතින් ඒ කරලා කියනවා ඒ විතරක් නෙවෙයි මම ධර්ම කතාවකද යෙදුණා ධර්ම කතාවක්ද කළා කියලා ධර්ම සාකච්ඡාවක්ද සිදු කළා කියලා ඉතින් මුගලන් මහරහතන් වහන්සේ අහනවා ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලාණන් වහන්සේ ඔබ වහන්සේ ධර්ම කතා කළේ කාත් එක්කද ඇයි එක තැන හිටියේ මුගලන් මහරහතන් වහන්සේට ඇහුණද ධර්ම කතා කරනවා නෑ සරියුත් මහරහතන් වහන්සේට ඇහුන්නේ නෑ මුගලන් මහරහතන් වහන්සේ කාත් එක්කවත් ධර්ම කතා කරනවා ඇහුවස් ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලාණන් වහන්සේ උභවන්සේ කාත් එක්ක ධර්ම කතා කළේ එතකොට කියනවා ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මම ධර්ම කතා කළේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේත් එක්කයි සාරිපුත්ත මහරහතන් වහන්සේ පුදුම වුණා එයි බුදුරජාණන් වහන්සේ වැඩ හිටි රජගහනුවර නෙවෙයි දැන් මේ රජගහනුවර වේළුවනාරාමයේ තමයි සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම වහන්සේලා වැඩ ඉන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ සැතපුම් ගානක් ඈත යොදුන් ගානක් ඈත තියෙන සවැත් නුවර ජේතවනාරාමේ. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ කොහොමද හිමු වුණේ? භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියේ බොහෝ ඈතනේ. එතකොට මුගලන් මහරහතන් වහන්සේ පවසනවා ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මම මිනිස් ඇස ඉක්මවාගේ පිරිසිදු දිවැසින් ඒ බුදුරජාණන් වහන්සේව දුටුවා. මිනිස් ඇස ඉක්මවාගේ පිරිසිදු දිව්‍ය කනින් බුදුරජාණන් වහන්සේව ශ්‍රවණය කළා. බුදුරජාණන් වහන්සේ මිනිස් ඇස ඉක්මවාගේ පිරිසිදු දිවැසින් මාව දුටුවා. මිනිස් කන ඉක්මවාගේ දිබ්බ සෝත ඥානෙන් මාව ශ්‍රවණය කළා. පින්වත් සාරිපුත්තයන් වහන්සේ මම බුදුරජාණන් වහන්සේගෙන් ආරද්ධ වීර්යය ගැන ප්‍රශ්නයක් විමසුවා. බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රශ්නයට ඒ විදියටම උත්තර දුන්නා. ඒක මම දිබ්බ කණෙන් කිව්ව ඇහුවේ. ඉතින් බලන්නනි ඒ උතුමන් වහන්සේලා කොතරම් අසිරිමත්ද? උන්වහන්සේලා මුවින් වචනයක්වත් නොදොඩා විතර්කයන්ගෙන් කතා කරනවා. භූ ඈත සිටින අය ඈත සිටින අයට ඒ උතුමන් වහන්සේලාගේ ජීවිත කොතරම්නම් සුන්දරද. එතරම් මහා ඥාන ඇති, මහා ඉරිදී ඇති මොග්ගල්ලාණයන් වහන්සේ ගැන සිත සිතා පින්වත්නි සතුටු වෙන්න, ඒ මොග්ගල්ලාණයන් වහන්සේට නිරන්තරයෙන්ම සිතින් වන්දනා කරන්න. එක දවසක් බුදුරජාණන් වහන්සේ උදේ පාන්දරින්ම මහා කරුණා සමාපත්තියෙන් ලෝකයේ දෙස බලා වදාලා, ඒ වෙලාවේ දුටුවේ එක්තරා සැඩොල් ස්ත්‍රියක්. මේ සැඩොල් ස්ත්‍රිය ගොඩාක් වයසයි, මැහැලියක්, හැරමිට්ටේ එල්ලි එල්ලි තමයි යන්නේ. දුටුවා අද තව ස්වල්ප වෙලාවයි මේ මැහැලියට ආයුෂ තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන මේ මහලු ස්ත්‍රියට අනුකම්පා පිණිස ඒ මහා මාවතේ දෙතිස් මහා පුරිස ලකුණින් බැබලි බැබලි වැඩම කළා. ඒ මොහොතේ පින්වත්නි, ඒ දෙතිස් මහා පුරිස ලකුණින් බැබලි බැබලි වැඩම කරන බුදුරජාණන් වහන්සේව දැකලා ඒ මහැලිය ඒ කාන්තෙන්ම උසස් කුලයක කෙනෙක් මේ කියලා ඒ සැඩොල් ස්ත්‍රිය පාරෙන් අයින්ට වුණා. බුදුරජාණන් වහන්සේ මේ සැඩොල් ස්ත්‍රියට තමාව දැర్శණී වෙන ආකාරයට ඒ මග වඩිද්දී ඒ මාර්ගයේ මැදී නතර වුණා. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ දුටුවා. මේ ස්ත්‍රියට අනුකම්පා පිණිසයි බුදුරජාණන් වහන්සේ වැඩම කළේ. මුගලන් මහරහතන් වහන්සේ දුටුවා මේ ස්ත්‍රිය තව ස්වල්ප වෙලාවයි ජීවත් වෙන්නේ. වහාම තමන් වහන්සේගේ හඬ අවදි කළා. අවදි කරලා අර මහලු ස්ත්‍රියට කියනවා, පින්වත් මෑණියනි, දෙනිත් විදහා බලන්න, මේ ඔබ ඉදිරියේ සිටින්නේ මේ මහා භද්‍රකල්පේ ලොව පහළ වූ සතරවන සම්මා සම්බුදුරජාණන් වහන්සේ, සියලු ඥානෙන් අග්‍ර වූ දෙතිස් මහා පුරිස ලකුණෙන් බබලන කෙලෙසුන් කෙරෙන් දුරු වූ ඒ මහා වීරයාණන් වහන්සේ දෙස බලා සිත පහදවා ගන්න. පින්වත් මෑණියනි, ඔබට තවත් ස්වල්ප වූ කලයි ජීවත් වන්නට තිබෙන්නේ. පින්වත් මෑණියනි, වහා ඒ ඔබ කෙරෙහි අනුකම්පාවෙන් වැඩමවා වදාළ බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න කිව්වා. ඒ වෙලාවේ ඒ මැහැලිය සාදු නාද දෙමින් බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. බුදුරජාණන් වහන්සේ වචනයක්වත් කතා කළේ නැහැ. එහෙමම ඉදිරියට වැඩම කළා. බුදුරජාණන් වහන්සේ ඈතට වඩින අයුරු මැහැලිය බුදුගුණම සිතමින් බලා සිටියා. පිටිපසින් ආ ගව දෙනක් ඒ මැහැලියට පහර දුන්නා. ඇය එතනම කලුරිය කළා. නිදාගෙන ඇහැරියා වගේ උපන්නේ කොහේද? තවතිසානම් දිව්‍ය ලෝකේ. ඇය චණ්ඩාලී නම් දෙවඟන බවට පත් වුණා. චණ්ඩාල විමානය කියලා කියන්නේ ඇගේ විමානය. අදටත් ඇය තවතිසාවේ දෙව්සිරි විඳිනෝ. ඒ කාට පින් සිදුවන්නටද? මුගලන් මහරහතන් වහන්සේගේ කරුණාව නිසා, බුදුරජාණන් වහන්සේගේ කරුණාව නිසා. ඉතින් පින්වත්නි, මුගලන් මහරහතන් වහන්සේ දුප්පත් පෝසත් ભેදයකින් තොරව ඔය ආකාරයට අසරණ අයට පිහිට වුණා. ඒ විතරක් නෙවෙයි, එක්තරා අවස්ථාවකදී හරි අපූරු සිදුවීමක් වුණා. මගධ රටේ රජකහනුවර සක්කර කියලා නියම් ගමක් තිබුණා. මේ සක්කර කියන නියම් ගමේ හිටියා කෝසිය කියලා සිටුවරේ. මේ කෝසියගේ නමට පොඩි කෑල්ලක් තිබ්බා. මොකද්ද? මච්චරි කෝසිය. ඒ කියන්නේ මසුරු කෝසිය කියලයි හැමෝම කිව්වේ. ඇයි? මෙයාට 80 කෝටියක් ධනෙ තිබුණා. හැබැයි මෙයා ඇඳි හැමදාම අඳින පරණ ඇඳුම. මෙයාගේ හැමදාම යන පරණ අස කරත්තේ. මෙයා ගෙදරවත් හරියට ආහාරයක් අනුභව කරන්නේ නැහැ. මෙයා සේවකයන්ට කන්න දීලා මෙයත් කන්නේ මොනවද? නියුඩු හාලේ බතුයි කාඩි හොදි. ඉතින් මෙයාටම හරියන නෝණ කෙනෙකුත් හම් වෙලා හිටියා. සමහරලාට හිම් එකතු වෙනවනි. නෝණත් හරියටම ගැලපුණා. නෝණත් හරීම ලෝබයි. නෝණත් හැම සතයක්ම රකින්න. ඉතින් මේ දෙන්න ගානට තකට තක ගැලපුණා. මේ දෙන්නගෙන් ආයේ රංකහවණුවක් තියා තඹ දොයිතුවක්වත් ගන්නවා නම් බොරු. දැන් ඇඳුම ඉරුණත් නෝනම මහලා දෙනවා මහලා අඳින්න කියලා. අලුත් ඇඳුම් ගන්න. ඉතින් මේ දෙන්න හරිම ලෝභයි. හරියට කෑම බීමක් ඇඳීමක් නැහැ. ඉතින් දවසක් මසුරු කෝසිය ගමනක් යද්දි දැක්කා එක දුප්පත් මිනිස්සෙක් පැණි බේරෙන කැවුමක් කනවා. ඒ කැවුම හරි පැණි බේරෙනවා. කෝසිය සිටුට කටට කෙලිනවා. හිතුවා අනේ මටත් මේ බඳු පැණි කැවුමක් කන්න ඇත්නම්. එතකොට මතක් වුණා ඉතින් පැණි කැවුම් කන්න නම් කඩෙන් ගත්තත් ගාන වැඩි. මේ 80 කෙලක් ධනේ තියෙන සිටුතුමා මේ කල්පනා කරන්නේ. එහෙනම් ගෙදර හදාගන්න ඕනේ කැවුම්. ගෙදර කැවුම් හැදුවොත් මොකද වෙන්නේ? වැඩ කරන අයටයි හැමෝටම දෙන්න වෙනවා. මට හදන්න තේරෙන්නෙත් නෑ. හැබැයි නෝනත් එක්ක එකතු වෙලා හොරෙන් කරොත් නම් හරි. හැබැයි වැඩි. එහෙම කැවුම් හැදුවොත් නෝනටත් දෙන්න වෙනවනේ. දැන් නෝනට දෙන්න කැමති වුණත් නෑ. ඒ නිසා අදහස අතහැරගත්ත පැණි කැවුම් අදහස. හැබැයි කොච්චර අමතක කරන්න හැදුවත් යලි යලි සිහි වෙනවා. මොනවද සිහි වෙන්නේ? පැණි කැවුම්. දැන් කෝසිය ගෙදර ආවා. වෙන කෑමක් බීමක් හරියන්නේත් නෑ. මෙයාට මතක් වෙන්නේම මොනවද? පැණි කැවුම්. හදන්නම හිතෙනවා නෝනටත් කැවුමක් දෙන්න වෙනවා කියන එක මතක් වෙද්දි අදහස අතාරිනවා. දැන් මේ මසුරු කෝසිය කෙට්ටු වුණා. ඇඟි පඳු පාට ආවා. ඇයි? දැන් මෙයා ලොකු ප්‍රශ්නයක්. දැන් නෝනට තේරුණා තමන්ගේ මහත්තයා ලොකු ප්‍රශ්නෙක. මොනවා හරි බරපතල ප්‍රශ්නයක් වෙන්න ඇති කියලා ඇහුවා. කිව්වේ නැහැ. පෙරැත්ත කර කර ඇහුවා. කිව්වේ නැහැ. දැන් නෝනටත් හරි ප්‍රශ්නේ. ඇයි? මේ මසුරු කෝසිය දැන් ලොකු බරපතල අර්බුදයක ඉන්නේ. රජතුමාවත් මොනවා හරි විපතක් කරලවත්ද අපේ වස්තුව රාජසන්ත කරන්නවත් යන්නේ. දැන් විස ඒ සිටු දේවියට හිතා ගන්න බැරි වුණා. සිටු දේවිය අහනවා, අනේ ස්වාමිනී මට කියන්න. පෙරැත්ත කරා කරා කරා කියන්නේ. අන්තිමට බැරිම තැන කොහොමත් දන්නවනේ ස්ත්‍රීන්ගේ හැටි. කොහොම හරි කියන මට්ටමට ගෙනාවා. අන්තිමට මසුරු කෝසිය අහක බලාගෙන කිව්වා, මොකද කිව්වේ? අනේ මට කැවුමක් ඕනි කන්න. දේවි කිව්වා, අනේ ඉතින් ඕක මේ මහ දෙයක්. මට කිව්වා නම් මං හදලා දෙනවනේ. කිව්ව නෑ නෑ, එහෙමනම් වුණොත් මේ සේවක සේවිකාවන්ටත් දෙන්න වෙනවනේ. ආ ඉතින් අර නෝනත් ගානටම සෙට් වෙලානේ හිටින්නේ. නෑ අනේ, අපි යන් කිව්වා උඩම තට්ටුවට. හත්වෙනි තට්ටුවට ගිහිල්ලා දොරවල් වහගෙන කැවුම් උයමු කිව්වා. කවුද දකින්නේ? කැමති වුණා. දැන් නෝනට දෙන්න ඉතින් කරන්න දෙයක් නෑ. පොඩි කැවුමක් දෙනවා කියලා හිත හදාගත්තා. දැන් දෙන්න ගිහිල්ලා මොකද කරන්නේ? දැන් කැවුම් හදනවා. දැන් ඔන්න පැණි දාලා කැවුම් ගුලි ඇනුවා. ඔය අතර බුදුරජාණන් වහන්සේ උදේ අවදි වෙලා මහා කරුණා සමාපත්තියෙන් ලෝකේ බලද්දි දැක්කා මේ මසුරු කෝසියයි උන්දැගි නෝනයි සෝතාපන්න වෙන්න පින තියෙනවා. දැන් මෙහෙම දැන් අපි නම් එහෙම හිතන්නේවත් නැහෙනේ නේ. එතන ආපෝ මිච්ඡර ලෝභ නම් මොන ධර්මාවබෝධයක්ද කියලාන්නේ. නමුත් ඒ දෙන්නට පින තිබුණා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේට කිව්වා, සාමින් වහන්සේලා දන් වළඳන වෙලේ මේ සවැත්නුවර ජේතවනාරාමේට කැඳවාගෙන ඉන්න කියලා. කාවද? මසුරු කෝසියවයි නෝනවයි. නමුත් දැන් මසුරු කෝසියේ නෝනයි හිටියේ කොහෙද? රජගහ නුවරනේ. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ 이르දි බලයෙන් වැඩම කළා මසුරු කෝසියේ ගෙදරට. දැන් දෙන්න හොඳට මොකද කරන්නේ? දෙන්න හොඳට කැවුම් අනනවා. දැන් ගුලි හදනවා. ඔන්න දැන් එක කැවුමක් තාච්චියට දැම්මද හොඳට ආව පැණි බේරෙන කැවුම. ඊට පස්සේ දැන් මෙයාට හරි ලෝභයි. දැන් මෙයා ඒක කන්න බලනවත් එක්කම දැක්කහ ශ්‍රමණයන් වහන්සේ නමක් ඇවිල්ලා උඩම තට්ටුවට. දැන් ජනේලේ වහලා තිබ්බේ නෑ. දැන් ජනේල ළඟ තමයි හිටගෙන ඉන්නේ. මියාට හොඳටම කීන්ති ගියා. අනේ මේ ශ්‍රමණයන් වහන්සේලා මේ උඩටට්ටුවටත් නගිනවද? කොහොමද මේ උඩටට්ටුවට ආවේ? දෙන්නේ එක කැවුමක්වත් කියලා හිතුවා. එහෙම හිතලා කිව්වා මේ ඔහුම සත්මහලේ මුදුනේ හිටියා කියලා. දොරවල් වහලා තියෙදි කොහොම හරි මේ කුඩට නැග්ගා කියලා කැවුම් දෙයි කියලා හිතුවද? මන් දෙන්නේ කිව්වක් එක කැවුමක්වත්. ඔහොම නෙවෙයි. අහසේ සක්මන් කළත් දෙන්නේ කිව්ව කැවුමක්වත්. එතකොට මුගලන් මහරහතන් වහන්සේ මොකද කළේ? අහසේ සක්මන් කළා. එතකොට කෝසිය හිතුවා, එහෙනම් මේ අහස සක්මන් කරන්නේ මොකටද? කැවුම් ගන්නයි. කෝසිය කියනවා, අහසේ සක්මන් කරනවනි, හිතුවද අහසේ සක්මන් කළා කියලා මං කැවුම් දෙයි කියලා? සක්මන් නෙවෙයි, අහසේ එක තැන එරමිනිය ගොතාගෙන වාඩි වෙලා හිටියත් මම නම් දෙන්නේ කිව්ව කැවුම්. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ මොකද කළේ? අහසේ එරමිනිය ගොතාගෙන වාඩි වුණා. එතකොට දැන් මසුරු කෝසිය බැලුවා, දැන් හරි වැඩේ, දැන් උන් එරමිටිය ගොතාගෙන ඉන්නවා. මහා ඉරිදිමත් කෙනෙක් නෙමේ. ඒත් කැවුම් දෙන්න හිත නෑ කියනවා. ශ්‍රමණය, ඔබ අහසේ ඉඳගෙන හිටියා කියලා එරමිනිය ගොතාගෙන මේ කැවුම් දෙයි කියලා හිතුවද? ඔහොම නෙවෙයි. ඔතනින් ඇවිල්ලා මේ කවුළු දොර මත හිටගෙන හිටියත් මං කැවුම් දෙන්නේ නෑ කිව්වා. මුගලන් මහරහතන් වහන්සේ ඇවිල්ලා කවුළු දොර මත හිටගත්තා. එතකොට හිතුවා, දැන් මේ ශ්‍රමණයන් වහන්සේගෙන් නම් බේරෙන්න බෑ, කැවුම් වලට ගොඩාක් කෑදරයි වගේ කියලා හිතුවා. කවුද හිතුවේ? මසුරු කෝසිය. එයාගේ බඩ අත ගෑවා. කරන්න දෙයක් නෑ, එහෙනම් පුංචි කැවුමක් හදලා දෙමු කියලා හිතුවා. නෝනායි කනට කරලා කිව්වා, මේ ඇහුණද? මේ ශ්‍රමණයාගෙන් නම් ගැළවිල්ලක් නෑ, කැවුම් වලට ගොඩක් කෑදරයි වගේ. එහෙනම් ওই චූටි කෑල්ලක් දාලා පොඩි කැවුමක් හදලා දෙන්න කියලා කිව්වා. හැන්දේ අගට චූටක් ගත්තා. පිටි පොඩ්ඩක් අරගෙන දැම්ම තාච්චියට. හරි පුදුමයි. ලොකු කැවුමක් හැදුනා. දැන් දෙන්න ලෝභයි. ඊට පස්සේ කිව්වා, එහෙනම් දැන් ඕක දෙන්න බෑ. ඊටත් වඩා චුට්ටක් ගන්න කියලා යන්තම් හැන්දේ අගට පොඩ්ඩක් අරගෙන දැම්මා. ඊටත් වඩා ලොකු කැවුමක් හැදුනා. දැන් කරන්න දෙයක් නෑ. ඔය විදිහට දැම්ම ලොකු ලොකු කැවුම් තමයි හැදුනේ. අන්තිමට හිතුවා, දැන් කරන්න දෙයක් නෑ, කොහොම හරි යවා ගන්න ඕනේ. එහෙනම් මෙතන තියෙන චූටිම කැවුම දෙමු කියලා. චූටිම කැවුම ගන්න හදද්දි කැවුම් එකට ඇලුනා. දැන් කැවුම් එකට ඇලිලා මොකද උන්නේ? මේ නෝනායි මහත්තයා එකතු වෙලා දැන් දෙපැත්තට අදිනවා කැවුම් ගොඩ. එක කැවුමක් ගලව ගන්න. කොච්චර ඇද්දත් කැවුම් ගොඩ ගැලවුන්නේ නැහැ. දැන් මේ දෙන්නට හොඳටම හති. අන්තිමට කොච්චර හති දැම්මද කියන්නේ, මසුරු කෝත්සියට කැවුම් එපා වුණා. කැවුම් එපා වෙලා, එහෙනම් මේ මට ඕන කැවුමක් නැහැ කියලා ඔන්න ලෝභේ බිඳුණා. ඒ කැවුම් ඔක්කොම මුගලන් මහරහතන් වහන්සේට දෙන්න හැදුවා. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ ඇතුළත් ධර්මයේ දේශනා කළා. ඒ ධර්මයේ ශ්‍රවණය කරපුවාම අර දෙන්නගේ හිත පැහැදුණා. කැවුම් දෙන්න හදද්දි පිළිගත්තේ නැහැ. කිව්වා, ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේ ඔබ දෙපළෙන්කම් බලාගෙන සිටිනවා. සවැත්නුවර ජේතවනාරාමයේ කියලා. මී අය සමග අර මහා මන්දිරෙන් එළියට බහිද්දී ඉරිදීෙන් සවැත්නුවර ලං කරලා තිබුණා. බැස්සේ කොහේටද? සවැත්නුවරට. එතකොට බුදුරජාණන් වහන්සේ දේවරම් විහිරේ දන් ශාලාවේ වැඩ ඉන්නේ භික්ෂු සංඝයාත් එක්ක. මසුරු කෝසියේ කැවුම් පූජා කළා. එයාගේ කැවුම් ඉවර වුණේ නැහැ. පූජා කරලා ඉවර වෙනකම්ම එයාට හරි සතුටුයි. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ධර්මය අහලා සෝවාන් වුණා. බලන්න, ඒ දිනට සෝවාන් වෙන්න උදව් කළේ කවුද? මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. උන්වහන්සේ මහා ගුණ ඇති උතුමෙක්. ඒ ඉරිදීන් උපරිම ප්‍රයෝජනය ගත්තා. එක දවසක් උන්වහන්සේ උදේ පිණ්ඩපාතේ වඩිද්දි රජගහනුවර වේළුවනාරාමේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ. එදා පින්වත්නි තිබුණා හරි අද්භූත දෙයක් වෙලා ඒ තමයි රජතුමාගේ රාජකීය අඹ උයනේ අකලට අඹ ගෙඩි හතරක් හැදිලා දැන් සාමාන්‍යයෙන් ඔබ දන්නවා අඹ හැදෙද්දි ගෙඩි හතරද හැදෙන්නේ නෑනේ බොහෝ ගෙඩි හැදෙනවානේ නමුත් එදා ගෙඩි හතරයි හැදිලා තිබ්බේ හැබැයි ඒ ගෙඩි හතර පැහැයින් සුවඳින් ප්‍රමාණයෙන් සාමාන්‍ය අඹ ඉක්මවනවා ඉතාමත්ම මිහිරි රසයෙන් යුක්ත ලොකු අඹ ගෙඩි හතරක් එතකොට මේ උයන්පල්ලා මේ බව රත්තුමාට දැන්නවා රත්තුමා කිව්ව වහාම රත්තුමාගේ පරිහරණයට අඹ ගෙඩි හතර ගෙන එන්න කියලා අනකලා දැන් උයන්පල්ලා අඹ ගෙඩි හතරත් අරගෙන රත්තුමා දකින්න මාලිගාවට යන ගම මගදී මුගලන් මහරහතන් වහන්සේව දුටුවා දැක ගමම්ම හිතුණා අනේ අපගේ ආර්යයන් වහන්සේ නොවේද මේ අනේ අපගේ ආර්යයන් වහන්සේ මේ පිණ්ඩපාතේ වඩිනවන්නේ වෙන වෙලාවට මට ආර්යයන් වහන්සේලා මුණ ගැහුනට පූජා කරන්න දෙයක් නෑ දැන් නම් පූජා කරන්න අග්‍ර දෙයක් තියෙනවා මොනවද අඹගෙඩි හතර හැබැයි මේ අඹගෙඩි හතර කාට දෙන්නද යන්නේ රත්තුමාට දෙන්න මේ අඹගෙඩි හතර රත්තුමාට දුන්නේ නැත්තම් රත්තුමා මගේ හිස ගසා දමාවි රාජ අණ ඉටු කළේ නෑ කියලා කමක් නෑ ජීවත් උනත් ලෞකික දෙයක් ලබන්නේ ඊට වඩා ලෝකෝත්තර උතුම් දෙයක් මට ලබන්න පුළුවන් කියලා ජීවිතේ අතෑරලා අර අඹගෙඩි හතර දන් දුන්න හිස ගැසුම් කන අදහසින් දැන් බලන්න කොච්චර දානයක් දීකනේ මට හිතෙන මේ දානේ නම් මහත්ඵල මහානිසංස දානයක් මොකද තමන්ට මරණයට තමන් කැප වෙද්දී දානේ දුන්නේ කොච්චර අතෑරීමක්ද ඒක ජීවිතේම අතෑරලා දුන්න දානය මුගලන් මහරහතන් වහන්සේ ඒක වැළඳුවේ නැහැ ඒ කෙනාට පින් වැඩි කරන්න හිතාගෙන ඒ අඹගෙඩි හතර පාත්‍රයෙන් ගෙනහිල්ලා බුදුරජාණන් වහන්සේට පූජා කළා බුදුරජාණන් වහන්සේ එක අඹගෙඩියක් තමන් වහන්සේ තියාගෙන එක අඹගෙඩියක් සාරිපුත්ත මහරහතන් වහන්සේට දුන්නා තව අඹගෙඩියක් මහා කස්සප මහරහතන් වහන්සේට දුන්නා තව අනිත් අඹගෙඩිය මුගලන් මහරහතන් වහන්සේට දුන්නා දැන් ඉතින් ඒ අඹ වැළඳුවා ඔය අතර රජගහනුවර රජතුමා කවුද රජගහනුවර රජතුමා තමයි කවුද බිම්බිසාර රජතුමා අරයා ඉතින් වෙවුල වෙවුල යනවා දැන් ගිහිල්ලා කිව්වා අනේ සාමීන් අඹ වලට මොකද වුනේ දැන් රජතුමා අඹ කන්න බලාගෙන හිටියේ දැන් පිහි ඔක්කොම ලෑසි කරගෙන ඒ දැන් අඹ දැන් රන් පිහි ඔක්කොම ලෑසි දැන් අඹ අඹ ගැන ඇහුවනේ දැන් රහ අඹයක් නේ කිව්වහම කොමගේ අඹ කියලා කිව්වා අනේ සාමීනි මට සමා වෙන සේක්වා කියලා විස්තරේ කිව්වා රජතුමා එකපාරට මොනවත් කිව්වේ නැහැ රාජපුරුෂය පිටත් කරලා යවුවා ඇත්ත නැත්ත බලන්න වීලුවනාරාමයට ඇවිල්ලා ඇහුවාම වැඩි ඇත්ත රත්තුමාට හරි සතුටු හිතුණා සෝතාපන්න රජ කෙනෙක්නේ කිව්වා අනේ පින්වත මට හරි සතුටුයි කිව්වා මගේ රටේ ජීවිතය අතහැරලා දන් දෙන අය ඉන්නවා කියලා දැනගන්න ලැබීම මට හරි සතුටුයි ඔබේ පිනින් කොටසක් මටත් දෙන්න කියලා රත්තුමා කිව්වා ඒ වෙලාවේ උයන්පල්ලා රත්තුමාට ඒ සම්පූර්ණ පින අනුමෝදන් කළා ඉතින් පින්වත්නි ඒ සම්පූර්ණ පින අනුමෝදන් වෙච්චේ රජතුමා ඒ උයන්පල්ලාට බොහෝ සැප සම්පත් ලබා දුන්නා ඒ උයන්පල්ලා තමයි මරණින් මතු තවුතිසා දිව්‍ය ලෝකේ බොහෝ සැප ලැබූ පළදායක විමානයේ තුල විස්තරවන දිව්‍ය රාජයා බවට පත් වුනේ කාගේ පිළිසරණද ලැබුවේ මුගලන් මහරහතන් වහන්සේගේ පිළිසරණ ඒ විතරක් නෙවෙයි මුගලන් මහරහතන් වහන්සේ විමලා කියන ගණිකාවටත් පිහිට වුණා. විමලා කියන ගණිකාව භූම මේ අර සුන්දර ස්ත්‍රියක්. ඇය ඉතාමත්ම ඉහළ මිලට විකිණිච්ච ගණිකාවක්. මේ ගණිකාව දැක්කා එක දවසක් ඉතාමත්ම ලස්සන දේහයක් තියෙන හැබැයි කළුයි. ඒ වුණාට කලුණාට හරි ලස්සනයි ලස්සන කඩවසම් දේහයක් තියෙන කාල වර්ණයේතුරු නීල වර්ණ ශරීර දරන ශ්‍රමණයන් වහන්සේ නමක් ඉන්නවා ගහක් යට විමලගේ හිත හොඳටම බැඳුණා විමල මොකද කළේ ගිහිල්ලා වැඳලා කිව්වා අනේ සාමිනි මල්ලඟ සල්ලි තියෙනවා ඔය ශ්‍රමණ ජීවිතය අතාරින්න අපි දෙන්න විවාහ වෙමු, වයසට ගිහිල්ලා පැවිදි වෙමු කිව දෙන්නම. එහෙම යෝජනා කරන්නේ නැද්ද? ඉන්නවනේ, පරිස්සම් වෙන්න ඕනේ. එහෙම යෝජනා කරන අය අදටත් ඉන්නවා. දැන් මේ අසාගේට මේ තරුණ වැඩසටහන් වලට ඉන්න තරුණ ළමයි ඉන්නවා. ඒ ධර්මයට කැමති වගේ පෙන්නලා ඇවිල්ලා මොකද කරන්නේ? අනේ ඉතින් අර සමාජ පැවිදි වෙන අදහසින් ඉන්නේ අර ළමයි. අනේ ඉතින් අල්ල ගන්නවා. අපි දෙන්න හොඳට ධර්මයේ හැසිරෙමු, වයසට ගිහිල්ලා පැවිදි වෙමු කියලා. ඊට පස්සේ ඉතින් මොකද්ද නේ? ඊට පස්සේ විපතේ වැටෙනවා. කොහොම නමුත් මේ ගණිකාවට මුගලන් මහරහතන් වහන්සේ තදින් අවවාද කළා. ඒ අවවාදේ තියෙනවා මුගලන් මහරහතන් වහන්සේගේ තේර ගාථාවේ. තදින් අවවාද කළා. විමලට සිහිය උපන්න. විමල මොකද කළේ? මුගලන් මහරහතන් වහන්සේගේ දහම් අවවාදින් මේ කයේ අසුභ බව ගැන වදාළ දෙසුමින් සංවේගයටපත් වෙලා ගණිකාකමත් අතෑරලා ගිහි ජීවිතේ අතෑරලා උතුම් පැවිදි බව ලැබුවා. පැවිදි බව ලැබලා විමලානම් රහත් තෙරණිය බවට පත් වුණා. දැන් බලන්න මේ මුගලන් මහරහතන් වහන්සේගෙන් කොතරම් යහපතක්, කොතරම් සේවයක්, කොතරම් ශ්‍රේෂ්ඨ දෙයක් මේ ලෝකයට දායාද වුණාද. ඉතින් ඒ නිසා පින්වත්නි, මේ උතුම් ගුණ දැරූ මුගලන් මහරහතන් වහන්සේ ගැන සිත පහදවා ගන්න. මේ මුගලන් මහරහතන් වහන්සේ වනාහි ඒකාන්තයෙන්ම අසිරිමත් ගුණ දැරූ උත්තමයන් වහන්සේ නම. ඒ අසිරිමත් ගුණ දැරූ මුගලන් මහරහතන් වහන්සේ ජීවිතේ තව අපට ඉගෙන ගන්න බොහෝ දේ තිබෙනවා. පින්වත්නි, එක්තරා අවස්ථාවකදී එක්තරා බ්‍රහ්ම රාජයෙකුට පාපී විතර්කයක් පහළ වුණා. මිත්‍යා දෘෂ්ටියක් ඇති වුණා. ඒ බ්‍රහ්මයා මාන්නින් යුතුව හිතුවා, මේ බ්‍රහ්ම ලෝකෙට එන්න තරම්, බ්‍රහ්ම ලෝකෙට වැඩම කරන්න තරම් ඉරිදිමත් වූ, ඉරිදි සම්පන්න වූ කිසිම ශ්‍රමණේක හෝ බ්‍රාහ්මණේක හෝ නෑ කියලා. අපේ බුදුරජාණන් වහන්සේ ඉරිදිය දුටුවා. ඒ තමන් වහන්සේගේ සිතින් ඒ අදහස දුටුවා. බ්‍රහ්මයාගේ අදහස දැනගෙන බුදුරජාණන් වහන්සේ හැකිලූ අතක් දිගාරිනව වගේ, දිගෑරුණු අතක් හකුලනව වගේ වේගයෙන් ඒ බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයාට ඉහෙලින් පහළ වුණා. ඒ වෙලාවේ පින්වත්නි, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දිවසින් දුටුවා අපගේ භාග්‍යතුන් වහන්සේ මේ බ්‍රහ්මයාව දමනය කරන්න බ්‍රහ්ම ලෝකෙට වැඩම කළා කියලා. උන්වහන්සේ මොකද කළේ? ඒ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් එතනින් අතුරුදහන් වෙලා බුදුරජාණන් වහන්සේට මදක් පහලින් වන්නට අහසේ බ්‍රහ්ම ලෝකේ වැඩ සිටියා. ඒත් එක්කම මහා කස්සප මහරහතන් වහන්සේත් මේ සිදුවීම දැකලා ඒ මොහොතේම බ්‍රහ්ම ලෝකයට වැඩම කළා. මහා කප්පින මහරහතන් වහන්සේත් මේ සිතවිල්ල දැකලා ඒ මොහොතේම බ්‍රහ්ම ලෝකයට වැඩම කළා. අනුරුද්ධ මහරහතන් වහන්සේත් මේ සිතවිල්ල දැකලා ඒ මොහොතේම බ්‍රහ්ම ලෝකයට වැඩම කළා. ඉතින් දැන් මේ බ්‍රහ්මයාට හරි පුදුමයි. ඇයි? ශ්‍රමණයන් වහන්සේලා දැන් කී නමක්ද? පස් නමක් බුදුරජාණන් වහන්සේත් සමග බ්‍රහ්ම ලෝකයට වැඩම කරලා. තමන් හිතුවේ කිසිම ශ්‍රමණේකුට බ්‍රාහ්මණේකුට ඉබඳු ඉරිදි නෑ කියලා. නමුත් ඉබඳු ඊටත් වඩා ඉරිදි ඇති උතුමන් මේ ලෝකේ වැඩවසනවා. ඒ මොහොතේ මුගලන් මහරහතන් වහන්සේ ඒ බ්‍රහ්මයා අමතා කිව්වා, පින්න බ්‍රහ්මය, ඔබට පාපී දෘෂ්ටියක් තිබුණා නේද? දැන්වත් ඒ දෘෂ්ටි අතාරින්න. අර බලන්න, හිරු බබලන්නේ යම් අයුරකින්ද ඒ අයුරෙන් බබලන බුදු සමිඳුන්, මේ බුදු සමිඳුන්ගේ ශ්‍රාවකයන් වහන්සේලා, ඔබ දැක හිත පහදව ගන්න කියලා. ඒ වෙලාවේ ඒ බ්‍රහ්මයා ඒ මිත්‍යා දෘෂ්ටි අතහැරියා. බුදුරජාණන් වහන්සේ, මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයා වැඩම කළ වෙලේ නැවත මනුලොවට ඒ බ්‍රහ්මයා තවත් බ්‍රහ්මයකින් අහනවා, එතකොට ඔය ශ්‍රමණයන් වහන්සේලා පස් නමට විතරද පුළුවන් කියලා බ්‍රහ්ම ලෝකෙට එන්න? එතකොට උත්තර දෙනවා නෑ නෑ නෑ. චන්ද චිත්ත විරිය විමංසා කියන ඉරිදිපාද වැඩු බොහෝ ඌ රහතන් වහන්සේලා ඉන්නවා කියලා මේ බුදුසසුනේ. ඉතින් මේ බ්‍රහ්මයා තිරුවන් සරණ ගියා. ඉතින් පින්වත්නි, ඒ සඳහා මුල්ලුනේ බුදුරජාණන් වහන්සේත් සමග එක්කු මුගලන් මහරහතන් වහන්සේ. ඉතින් අපි උන්වහන්සේගේ ඒ ඉරිදි බලයෙන් අගප්‍රාප්ත වූ චරිතය ගැන හිත පහදවා ගනිමු. පින්වත්නි, ඒ පිළිබඳව විස්තර මුගලන් මහරහතන් වහන්සේගේ තේර ගාථාවෙත් සඳහන් වෙනවා. තවත් අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේව බැහැදකින්න ශක්‍රදේවේන්ද්‍රයා පැමිණුණා. ශක්‍රදේවේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ආදරෙන් වන්දනා කළා. වන්දනා කරලා බොහොම ගාම්භීර ප්‍රශ්නයක් ඇහුවා. තණ්හාව ශේෂය කර දැමීම ගැන. මොකක් ගැනද? තණ්හාව ශේෂය කර දැමීම ගැන. මේ ගාම්භීර ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ ගැඹුරු උත්තරයක් දුන්නා. වේදනාවන් මුල් කොටගෙන ඒ වේදනාවන් වලට නොහෙළී තණ්හාව ශේෂය කරන විදිහ. මේ විස්තරේ තියෙන්නේ පින්වත්නි චූල තණ්හා සංඛය කියන සූත්‍ර දේශනාවේදී. ඉතින් ශක්‍රදේවේන්ද්‍රයා ඒ බුදුරජාණන් වහන්සේ දුන්න උත්තරය අහගෙන හිටියා. අහගෙන ඉඳලා අනේ ස්වාමීනි මම වඩින්නම් හිනම් කියලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා නැවතත් වැඩිය කොහෙටද? තවුතිසා දිව්‍ය ලෝකයට වැඩම කළා. එතකොට ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ ওই සිදුවීම දැක්කා. මුගලන් මහරහතන් වහන්සේට හිතුණා ඇත්තටම ශක්‍රදේවේන්ද්‍රයා ඔය බුදුරජාණන් වහන්සේ කියපු කරුණ තේරුම් අරගෙනද ගියේ නැද්ද කියලා ප්‍රශ්නයක් ඇති වුණා. මුගලන් මහරහතන් වහන්සේ හිතුණා දැනගන්න ඕනේ මම ශක්‍රදේවේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේට වැඳලා ගියා. හැබැයි ඇත්තටම තේරුම් අරගෙනද ගියේ? එහෙම නැත්නම් නිකමට නිකන් අහගෙන ගියාද කියන එක බලන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමන් සිටි තැනින් අතුරුදහන් වෙලා තවුතිසා දිව්‍ය ලෝකෙට ගියා. ඒ වෙලාවේ ශක්‍රදේවේන්ද්‍රයා පංච තූර්ය වාදනේ ශ්‍රවණය කරමින් සංගීතයෙන් සතුටු වෙමින් හිටි වෙලාවක් නන්දනවානේ. එතකොට මුගලන් මහරහතන් වහන්සේ වඩිනවා දැකලා අර පංච තූර්ය වාදන ඔක්කොම නැවැත්තුවා. නවත්තලා මුගලන් මහරහතන් වහන්සේට වන්දනා කළා. වන්දනා කරලා කියනවා අනේ ස්වාමීනි හරි සතුටුයි ඔබ වහන්සේ වැඩපු එක. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ අහනවා පින්වත් දේවේන්ද්‍රය, දැන් ඔබ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා තණ්හාව ශේ කිරීම ගැන ප්‍රශ්නයක් ඇහුවා. බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නෙට ලස්සන උත්තරයක් දුන්නා කියලා දැනගන්න ලැබුණා. දේවේන්ද්‍රය මාත් කැමතියි කිව්වා මේ ධර්ම කතාව අහන්න. බුදුරජාණන් වහන්සේ ඔබතුමාට මොන වගේ උත්තරයක් දුන්නේ කියලා බුදුරජාණන් මේ කවුද අහන්නේ මේ? මුගලන් මහරහතන් වහන්සේ ඇහුවා ශක්‍රදේවේන්ද්‍රයාගේ ස්වාමීනි මේ පින්වත් දේවේන්ද්‍රය, බුදුරජාණන් වහන්සේ ඒකට මොන වගේ උත්තරයක් දුන්නේ? අපිත් කැමතියි කිව්වා මේ ධර්ම කතාව දැනගන්න. ඒ වෙලාවේ ශක්‍රදේවේන්ද්‍රයා පොඩ්ඩක් වටපිට බැලුවා. ශක්‍රදේවේන්ද්‍රයාට ඒක මතක නෑ. හරි, මුගලන් මහරහතන් වහන්සේ හිතුවා වගේම ශක්‍රදේවේන්ද්‍රයා ඒක එච්චර උනන්දුවෙන් ඒ වෙලාවේ අහලා නෑ වගේ. කිව්වා අනේ ස්වාමීනි මට ඉතින් ගොඩාක් වැඩ තියෙනවනේ. ඒ මදිවට මේ තවුතිසාවේ දෙවිවරුන්ගේ වැඩත් බලන්න තියෙනවා. ඇයි දැන් තවුතිසාවේ රත්තුමානි තවුතිසාවේ දෙවිවරුන්ගේ ප්‍රශ්නත් විසඳන්න තියෙනවා. ස්වාමීනි ඉතින් මේ මට ඕක අමතක වුණා කිව්වා. මට අමතකයි කිව්වා බුදුරජාණන් වහන්සේ මොකද්ද දුන්න උත්තරේ කියලා. ඒකල්ල කිව්වා ස්වාමීනි ඒක නෙවෙයි මං වෙන එකක් කියන්නම්කෝ. ඉතින් මෙයාට ඕනේ මොකද්ද කතාව මාරු කරන්න. ඇයි ශක්‍රදේවේන්ද්‍රට මතක නෑ ඒක? ශක්‍රදේවේන්ද්‍රයා කියනවා ස්වාමීනි මං ඉස්සර වෙච්ච එකක් කියන්නම්. ස්වාමීනි ඔය සුරයන්ගෙත් අසුරයන්ගෙත් යුද්ධයක් තිබුණා. ඔය යුද්ධින් සුරයෝ දිනුවා. සුරපක්ෂයේ දිනුවට පස්සේ ඒක සිහි කරන්න තමයි ස්වාමීනි මම මේ වයිජන්ති පාසාදේ මෙව්වේ. ආම් බලන්න කිව්වා වයිජන්ති පාසාදේ. තට්ටු 100ක් උසයි කිව්වා. රත්තරම් පාටි බබලනවා. ස්වාමීනි ඔය වයිජන්ති ප්‍රාසාදේ හැම තට්ටුවේම මුදුන් වහලා තියෙන ශාලා 700 බැගින් තියනවා කිව්වා. වෙන වෙනම, ඒ කියන්නේ පොඩි මේ පොඩි වෙනම යුනිට් යුනිට් වගේ තියනවා කීයක්ද? එක තට්ටුවක 700ක්. ඊට පස්සේ ඒ 700 ඒ හැම ශාලාවෙම දිව්‍ය අප්සරාව 7 දෙනා ගාන ඉන්නවා කිව්වා. ඒ දිව්‍ය අප්සරාව ඔක්කොම කවුද? සක්‍ර දේවේන්ද්‍රයාට සේවය කරන අය. ඒකල කිව්වා, ස්වාමීනි ඒ විතරක් නෙවෙයි, ඒ හැම දිව්‍ය අප්සරාවටම වෙන වෙනම උපස්ථාන කරන්න ඒ දිව්‍ය උපස්ථාන කරන දිව්‍ය සේවිකාවෝ 7 දෙනා බැගින් ඉන්නවා කිව්වා. ස්වාමීනි බලන්න කිව්වා, අසිරිය වෛජන්ති ප්‍රාසාදේ ලස්සන. මම කිව්වෝක මැව්වේ, ස්වාමීනි යන් අපි වෛජන්ති ප්‍රාසාදේ බලන්න කියලා කතා කළා. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ සද්ද නැතුව ඉතින් ඒක ඉවසලා සක්‍ර දේවේන්ද්‍රයාගේ පස්සෙන් වැඩම කළා. ගියාම ඉතින් සක්‍ර දේවේන්ද්‍රයා දැන් එකපාරටනේ දැන් මුගලන් මහරහතන් වහන්සේ වෛජන්ති ප්‍රාසාදේ බලන්න එක්ක යන්නේ. දැන් උඩ හිටපු දිව්‍ය අප්සරාව ටික මුගලන් මහරහතන් වහන්සේ එනවා දැකලා ලැජ්ජාවෙන් හැංගුණා. ඊට පස්සේ දැන් මේ සක්‍ර දේවේන්ද්‍රයා වෛජන්ති ප්‍රාසාදේ ගැනමයි දැන් කතා කරන්නේ. ඒකේ අගේ කීය, ඒකේ ලස්සන කීය, මොකද කරන්නේ? වෛජන්ති ප්‍රාසාදේ ඇතුලේ එක්ක යනවා. ඉතින් ඒ වෙලාවේ දැන් ඒ කියන්නේ මේ වගේ මන්දිරයක් තවත් නෑ වගේ. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේට හිතුණා සක්‍ර දේවේන්ද්‍රයාට දැන් සිහිය උපද්දවන්න ඕන කියලා. මොකද කළේ? තමන්ගේ වම් කකුලේ මාපට ඇඟිල්ල පොඩ්ඩක් තට්ටුවක් දැම්මා. කොහිටද? වෛජයන්ති ප්‍රාසාදෙට. වෛජයන්ති ප්‍රාසාදෙ කැරකුණා, හෙල්ලිලා ගියා. සක්‍ර දේවේන්ද්‍රයා හොඳටම බය වුණා. මෙච්චරම් ඍද්ධිමත්ද මේ උත්තමයන් වහන්සේ? මෙච්චර මේ මම දෙදෙව්ලොවට අධිපති සක් දෙවිඳු නිර්මාණය කරපු වෛජන්ති ප්‍රාසාදෙත් කරකවන්න පුළුවන් නම් ඉතරම් මහා ඉරිතිමත්ද මේ උතුමන් වහන්සේ කියලා ඒ වෙලාවෙම දහඩිය දැම්මා. ඒ වෙලාවෙම ඒ කියන්නේ මේ සක්‍ර දේවේන්ද්‍රියත් ඇතිගත්තා. ඒ වෙලාවේ එහෙම කරකලා ඉතර දැන් අර වෛජන්ති ප්‍රාසාද ගැන කතා ඔක්කොම ඉවර වුණා. මුගලන් මහරහතන් වහන්සේ ඇහුවා, පින්වත් දේවේන්ද්‍රය බුදුරජාණන් වහන්සේ ළඟදී ප්‍රශ්නයක් ඇහුවා, තණ්හාව ගෙවා දෙවීම ගැන. ඒකට මොකද්ද බුදුරජාණන් සිදුන උත්තරේ? අනේ ස්වාමීනි මේකයි කියලා ඔන්න උත්තරේ කිව්වා. ඔක්කොම මතක් වුණා. කාටද? ඒ සක්‍ර දේවේන්ද්‍රට සිහිය උපන්නනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියපු උත්තරේ ඔක්කොම මතක් වෙලා ඒ වෙලාවේ ඒ උත්තරේ කිව්වා. ඉතින් ඒක අනුමෝදන් වුණා. කවුද? මුගලන් මහරහතන් වහන්සේ. මුගලන් මහරහතන් වහන්සේ වැඩියට පස්සේ නැවත ඒ දිව්‍ය අප්සරාවට එළියට ඇවිල්ලා අහනවා, අනේ දේවේන්ද්‍රය, දැන් කාගෙන් දහන්නේ මේ? සක්‍ර දේවේන්ද්‍රයන් අහනවා, දේවේන්ද්‍රය ඔය දැන් වැඩම කළේ ඔබ වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේද කියලා. සී මෙච්චර මහා ඉරිදීකින් දැන් මේ වෛජන්ති ප්‍රාසාදයේත් කැරකුවේ ඔය ඔබ වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේද වැඩි කියලා. එතකොට සක්‍ර දේවේන්ද්‍රය උත්තර දෙනවා, අනේ දිව්‍ය අප්සරාවනි, ඒ වැඩි මගේ ශාස්ත්‍රුන් වහන්සේ නෙවෙයි, මගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ශිෂ්‍ය වූ අන්‍ය වූ භික්ෂුවක් මුගලන් මහරහතන් වහන්සේ කියලා. එතකොට දිව්‍ය අප්සරාව බොහෝ සතුටු වුණා. ශ්‍රාවකෙක් මෙතරම් ඉරිදිමත් නම් ශාස්ත්‍රුන් වහන්සේ කොතරම් ඉරිදි ඇද්ද? ඉතින් ඒ බඳු උතුම් ස්වාමීන් වහන්සේලා වැඩ හිටපු බුදු සසුනක් ගැන සිත පහදවා ගන්නට ලැබීම අප සියලු දෙනාම ලැබූ මහත් වූ ලාභයක්. දැන් ඔබ දකිනව ඇති සංයුක්ත නිකායේ නිධාන වග්ගයට අයිති ලක්ෂණ සංයුක්තයේ මුළුමනින්ම දිගින් දිගටම තියෙන මොනවද? මේ මුගලන් මහරහතන් වහන්සේ ලක්ෂණ මහරහතන් වහන්සේ වඩිද්දි මුගලන් මහරහතන් වහන්සේ දකිනවා එක එක ස්වභාවින් යුතු ප්‍රේතයන්. ඒ ප්‍රේතයන් දැන් ඒ දිවස්නුවනේ, ඒ ප්‍රේතයන් මුගලන් මහරහතන් වහන්සේ දකින ප්‍රේතයන්ගේ විස්තර ඇයි ඇයට එහෙම වුණේ කියලා. ඊට පස්සේ විමානවත්තු පාලිය ගත්තොත් විමානවත්තු පුරාවට තියෙන්නේ මුගලන් මහරහතන් වහන්සේ මේ විමානෙන් විමානෙට වැඩම කරමින් ඒ දෙවිවරුන්ගෙන් අහපු ප්‍රශ්න සහ ලැබුණු උත්තර. ඒත් මුගලන් මහරහතන් වහන්සේ කියන්නේ නිරන්තරයෙන්ම දිව්‍ය චාරිකාවේ වැඩම කළ අප කෙරෙහි අනුකම්පාවෙන් යුක්තව දිව්‍ය ලෝකේ විස්තර අපිට කියා දුන්න උතුම් ස්වාමීන් වහන්සේ නම ඒ විතරක් නෙවෙයි එක දවසක් හරි අද්භූත දෙයක් වුණා. ඒ මොකක්ද? එක දවසක් මුගලන් මහරහතන් වහන්සේ වැඩ හිටියේ සුන්සුමාර ගිරි. ඒ භග්ග ජනපදයේ සුන්සුමාර ගිර පාමුල තිබ්බ බේස කලා නම් වනේ. උන්වහන්සේ කුටියෙන් එළිය සක්මන් කර කර හිටියේ. ඒ වෙලාවේ උන්වහන්සේට දැනුණා බඩ නිකන් බරයි වගේ. බඩ ඇතුලේ හරියට අමු මෑ අමු ධාන්‍ය පුරවපු මල්ලක් තියලා වගේ දැනුණා. උන්වහන්සේ හිස්මුදුනේ සිට පාදාන්තය දක්වා විමසල බැලුවා මොකක්ද මේ ඇතිවිච්ච වෙනස කියලා. බලද්දී පාපී මාරයා මුගලන් මහරහතන් වහන්සේ කුසට රිංගලා. මුගලන් මහරහතන් වහන්සේ ඒ වෙලාවේ කියනවා එම්බා පාපී මාරය මගේ කුසින් පිට වෙන්න තථාගතයන් වහන්සේට හෝ තථාගත ශ්‍රාවකයන් වහන්සේලට හිංසා කරලා පව් පුරව ගන්න එපා. ඒ වෙලාවේ පාපී මාරය හිතනවා මේනම් මේ ශ්‍රමණයන් වහන්සේ ගෙස් කරලා කියපු එකක්. මේ ඇත්තටම මං ඉන්නවා කියලා දැනගෙන දැන් ඔබත් එහෙම කියනවා නේද හිටපු ගම? මේකනම් සමහර විට මේකනම් මේ අපි වෙන භාවනා කර කර ඉදි මොන හරි වෙනවා. මේ මාර බලපෑම අද දන්නේ නැහැ කියලා කියනවා නේ. මාරයටත් එහෙම ඇහිලා ඇහිලා තියෙන්නේ. ඉතින් මාරය හිතුවා මේනම් මේ ගෙස් කරලා කියපු එකක් කියලා. එයා හිතුවා මේකනම් මේ නිකන් හිතලා කියපු එකක් කියලා හිතපු ගම මුගලන් මහරහතන් වහන්සේ ඒක තමන්ගේ හිතින් විනිවිද දුටුවා. දැකලා මුගලන් මහරහතන් වහන්සේ කියනවා එම්බා පාපී මාරය ඔබ මෙහිම හිතුවා නේද? ඔබ හිතුවා නේද මෙහිම? මේ ශ්‍රමණයන් වහන්සේ මේක මේ හිතලා කියපු එකක් කියලා. හිතලා නෙවෙයි මම දැකලාමයි කියන්නේ. මම දකින්න ඔබ මගේ කුසේ ඉන්නවා. තථාගතයන් වහන්සේට හෝ තථාගත ශ්‍රාවකයන්ට පීඩා කරලා දුකටපත් වෙන්න එපා. වහාම අයින් වෙන්න කිව්වා. ඒ වෙලාවේ පාපී මාරයා මුගලන් මහරහතන් වහන්සේ කුසෙන් නික්මිලා කුටියේ උළු අස්ස ළඟ හිටගත්තා. මුගලන් මහරහතන් වහන්සේ කුටිය ඇතුළට යන්න යදී දැක්ක මාරයා ඉන්නවා එතන. දැන් මේවා අපිට සාමාන්‍යයෙන් ගෝචර වෙන්නේ නැති දේවල්. මේ විස්තරය තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මූල පඤ්ඤාසකේ මාර තජ්ජනීය කියන සූත්‍රයේ. ඉතින් ඒ වෙලාවේ පින්වත්නි ඒ මුගලන් මහරහතන් වහන්සේ කියනවා එම්බා මාරේ මම දකින්න ඔබ උතන ඉන්න හැටි. වහාම උතනින් අයින් වෙන්න තථාගතයන් වහන්සේට හෝ තථාගත ශ්‍රාවකෙයින්ට පීඩා කරන්න එපා කියලා අතීත විස්තරයක් කියනවා. මොකද අතීත විස්තරය කියනවා පින්වත් පාපි මාරය මීට කලින් ජීවිතයක මමත් මාරයෙක් වෙලා ඉපදිලා හිටියා. දැන් කවුද මේ? මුගලන් මහරහතන් වහන්සේගේ අතීත ජීවිතයක්. දැන් අපි හිතන්නවත් නැති එකක්ද? ඒකයි මං කිව්වේ මේ සංසාරේ එච්චරම භයානකයි කියනවා. පාපී මාරය ඒ කකුසඳ නම් බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ, කියන්නේ මේ මහා භද්‍ර කල්පේ පළවෙනි බුදුරජාණන් වහන්සේ, ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේ කාලේ මේ මම දුසී නම් මාරයාව ඉපදිලා හිටියේ. මොකද්ද මාරයාගේ නම? දුසී. මට හිටිය නැගණිය, ඒ නැගණියගේ නම කාලී. එකල ඔබ මාගේ නැගණියගේ පුතා වෙලා ඉපදිලා හිටියේ. ඊතර බලන්න දැන් එහෙනම් මාරතනතරටපත් වෙලා ඉන්නේ කවුද? බෑනා. එතකොට දැන් එහෙනම් දැන් මෙයාටත් මතක ඇති විස්තරය කාටද? දැන් මාරයට. දැන් ඒ මාරයා තමයි දැන් මේ මුගලන් මාරතනතරට කරදර කරන්නේ. ඊතර කියනවා එම්බා පාපී මාරය එකල දුසී මාරයාව හිටපු මම බොහෝ දුකටපත් වුණා. ඇයි? ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේගේත් ඒ ශ්‍රාවකයන් වහන්සේලාගේත් උපත චුතියමට හොයන්න බෑ. උන්වහන්සේලා මාර විදිචයෙන් බැහැරට යනවා. ආයි උපදින්නේ නෑ. විඥාන ගීතන හොයන්න බෑ. ඉතින් ඒ නිසා මම ඒ උත්තමයන් වහන්සේලා කෙරෙහි උන්වහන්සේලාගේ අඩුවක් හොයන්න හිතාගෙන මිනිස්සුන් උසිගැන්නවා. මිනිස්සුන්ට නුගුණ කියන්න දොස් කියන්න කියලා. ඒ කාලේ හිටපු මිනිස්සු බුදුරජාණන් වහන්සේටත් භික්ෂු සංඝයාටත් මගේ උසුගැන්වීම මත නිග්‍රහ කළා, ගර්හා කළා. ඉතින් බොහෝ පව් රැස් කරගත්තා. එකල මෙරිච්ච බොහෝ අය නිරේ උපන්නේ. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ මේක මාරයාගේ උපක්‍රමයක් බව දැනගෙන භික්ෂුන්ගේ ආමතල මෛත්‍රිය වඩන්න කිව්වා. ඒ භික්ෂුන්ගේ හිත වෙනස් වුණේ නැහැ. ඊට පස්සේ මම මිනිසුන්ට ආවේශ වෙලා කිව්වා පුළුවන් තරම් ලාභ සත්කාර ලබා දෙන්න. ලාභ සත්කාරයෙන් මත් කරවල හරි මං අඩුවක් හොයා ගන්නවා කියලා. මිනිසු ප්‍රශංසා කරන්න ගත්තා. වැඩි වැඩියෙන් දන් දෙන්න ගත්තා. නුයික් විදියට වර්ණනා කරන්න ගත්තා. බුදුරජාණන් වහන්සේ මේ මාර්යාගේ උගලක් බව දැන භික්ෂුන්ට වදාලා වැඩි වැඩියෙන් අසුභය අනිත්‍ය මෙනෙහි කරන්න කියලා. භික්ෂුන්ට එයින් ප්‍රශ්නයක් වුණෙත් නැහැ. ඊට පස්සේ මම එක්තරා අවස්ථාවකදී ඒ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ වන විදුර නම් මහරහතන් වහන්සේ පිටුපසින් බුදුරජාණන් වහන්සේගේ පිටුපසින් පිණ්ඩපාතේ වඩිද්දි මම ගොපලු කොළුවෙකුට ආවේශ වෙලා අතට ගලක් අරගෙන වෙර යොදලා ඒ විදුර සාමින් වහන්සේගේ හිසට පහරක් එල්ල කළා. විදුර එකින අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ විදුර නම් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේගේ හිස පෙරලී ගලන්න ගත්තා. ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ මුළු සිරුරම පිටුපසට හරවමින් කියන්නේ මෙහෙම බෙල්ල හරවලා නෙවෙයි ඒකට කියන්නේ නාගාවලෝකණයෙන් බලනවා කියලා. ඇතෙක් හැරෙනවා වගේ මුළු සිරුරම පිටුපසට හරවමින් මා දිස බැලුවා. බලලා කිව්වා එම්බා පාපි මාරය ඔබ සීමාව ඉක්මවා ගියා නේද? ඒත් එක්කම ඒ කරපු පාප කර්මයේ බලවත්කම නිසා මා එතනින්ම එහෙම් පිටින්ම මාචුත වුණා. එහෙම් පිටින්ම මාචුත වෙලා උපන්නේ කොහෙද? නිරයේ උපන්නා. නිරයේ ඉපදිලා මා බොහෝ දුක් වින්දා කියලා අතීත විස්තරේ කියලා මාරයාට කියනවා එම්බා පාපි මාරය මේක මට වෙච්ච එකක් අතීත ජීවිතේ. ඔබ ඉබඳු ඉරණමකටපත් නොවේවා. ඔබ මේ බුදුරජාණන් වහන්සේට හෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙයින්ට හිංසා නොකරත්වා කියලා. ඉතින් ඒ වෙලාවේ පින්වත්නි පාපි මාරයා තමන්ව අඳුනගත්තා නේද මේ ශ්‍රමණයන් වහන්සේ කියලා දැනගෙන නොපෙණී ගියා. දැන් බලන්න මේ හරි අද්භූත විස්තර. අපිට මේවා දැනගන්න ලැබෙන්නේ බුදුසසුනකදී විතරයි. පින්වත්නි මුගලන් මහරහතන් වහන්සේ මහා හිරු මඩලක් වගේ ලෝකේ එළිය කරමින් වැඩ ඉඳලා පිරිනිවන් පාවදාලා. උන්වහන්සේගේ පිරිනිවන් පෑමත් උනේ හරි පුදුම විදිහට. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ ගැන බොහෝ දෙනෙක් පැහැදිච්ච නිසා අන්‍යාගමිකයෝ එයට ඉරිසියා කළා. අන්‍යාගමිකයෝ හිතුවා බුදුරජාණන් වහන්සේට බොහෝ දෙනෙක් පහදින්න හේතුව තමයි මේ මොග්ගල්ලාණන් වහන්සේ. මොකද උන්වහන්සේ දිව්‍ය ලෝකවල ගිහිල්ලා මේ විස්තර ඇවිල්ලා කියනවා. එතකොට මිනිස්සු ඒකට පැහැදිලා තෙරුවන් සරණ යනවා කියලා. එහෙනම් අපි මේ මොග්ගල්ලාණන් වහන්සේගේ ජීවිතය තොර කරන්න ඕනේ කියලා හිතලා හොර කණ්ඩායමකට අල්ලස් දුන්නා මොග්ගල්ලාණන් වහන්සේව ඝාතනය කරන්න කියලා. මුගලන් මහරහතන් වහන්සේ වැඩ සිටි රජගහනුවර කාලශිලා කියන පර්වතයේ ප්‍රාන්තයේ ළඟ තිබුණු ගල්තලාව ළඟ තිබුණු කුටියේ එදා හොරු වටකලා. හොරු වටකල වෙලේ මුගලන් මහරහතන් වහන්සේ ඉදදීෙන් දැක්කා හොරු තමන් වහන්සේව ඝාතනය කරන්න වට කරලා. මුගලන් මහරහතන් වහන්සේ මොකද කළේ? යතුරු සිදුරෙන් නික්මිලා ගියා. ඉරිදිමත්නේ, හොරුන්ට අල්ලගන්න බැරි වුණා. තවත් දවසක හොරු වටකලා. ඒ දවසේ අර පරාල අතර තිබ්බ සිදුරකින් අහසේ මේ වහල්ලේ නික්මිලා අතුරුදහන් වුණා. කාටවත් හොයාගන්න බැරි වුණා. තුන්වෙනි පාරටත් හොරු වටකලා. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ දැක්කා, බැලුවා, ඇයි මේ තුන්වෙනි වතාවටත් මේක වෙන්නේ? බැලුවහම දුටුවා තමන් වහන්සේගේ අතීත ජන්මයක වෙච්ච අකුසලයක් තියෙනවා විපාක දෙන්න. තමන් එක්තරා තරුණ පුතෙක් වෙලා ඉපදිලා තමන්ගේ මව්පියන්ව ආදරයෙන් බලාගනිමින් ඉදිද්දි ගෙදරට විවාහ කරගෙන ආපු පාපී ස්ත්‍රියකගේ පෙළඹවීම මත ඒ පාපී ස්ත්‍රියත් සමග එකතු වෙලා තමන්ගේ මව්ගේත් පියාගේ ජීවිතේ මව්ටයි පියාටයි හොඳටම තලලා ගහලා මරලා දානවා. දැන් බලන්න මේ ආනන්තරිය පාප කර්ම පවා හිනා වෙන්න පුළුවන්ද බැයිද? බලන්න කොච්චර දුක් සහිත ගමනක්ද මේ ගමන. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ඉක්මනට නිදහස් වෙන්න කියලා ශ්‍රාවකත්වයට පැමිණිලා. උන්වහන්සේ මේ ආපු ගමනේදී අතීත ජීවිතයකදී ඒක වෙලා මොකද වෙලා තියෙන්නේ? මව්පියා තමන්ගේ අතින් පොළු පහර දීලා ඝාතනය වෙලා. දැන් මේ සම්පූර්ණ විස්තරය කියන්න වෙලා නැහැ. ඉතින් පින්වත්නි, මුකලන් මහරහතන් වහන්සේ දුටුවා එහි අපරාපරිය වේදනීය ලෙස ශේෂ වූ කොටසක් තියෙනවා විපාක විඳින්න. මේ විදිහට තමයි මට පිරිනිවන් පාන්න තියෙන්නේ. ඒ විදිහට පිරිනිවන් පෑවට පස්සේ හරියට පහන් සිලක් නිවි යනවා වගේ උන්වහන්සේ නිවි යනවා. ඉතින් මොකද වුනේ? උන්වහන්සේ බැලුවා තථාගතයන් වහන්සේ පිරිනිවෙන්න කලින් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා පිරිනිවෙනවද? බැලුවාම දුටුවා පිරිනිවෙනවා. ඒ වෙද්දි සාරිපුත්තයන් වහන්සේත් පිරිනිවන් පාලා. ඒ වෙද්දි 80 වයස් බුදුරජාණන් වහන්සේට. ඒ වෙලාවේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කුටි තුරේරිය මහා වීර වූ සිංහ රාජේ සතුරන් අභියසට යන්නේ යම් අයුරකින්ද බිය තැති ගැනීම රහිතව. ඒ ආකාරයට කුටිය දොර ඇරියා. ඒ ආකාරයට කුටිය දොර ඇරලා හොරුන්ට ඇතුළු වෙන්න දුන්නා. හොරුන් ගෙන ආ පොළු වලින් පහර දුන්නා. ඒ වෙලාවේ 이르දි බලයෙන් අදිෂ්ඨාන කොටගෙන සිටියේ ආයු සංස්කාර පොළු පහර වලින් මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ සිරුර පුංචි පුංචි කෑලි වලට කැඩෙනකම්ම හොරුන් පහර දුන්නා. අපවත් වුණා කියලා දැනගෙන පිටත් වෙලා ගියා. මුගලන් මහරහතන් වහන්සේ 이르දි බලයෙන් නැවත තමන් වහන්සේ කය සකසාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා බුදුරජාණන් වහන්සිට ආදරයෙන් වන්දනා කරලා ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ මේ ශ්‍රාවක දරුවන් වන දරුවාවන මාහට පිරිනිවන් පෑමට අවසර ලබා දෙන සේක්වා කියලා අවසර ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේට පිරිනිවන් පාන්නට අවසර දුන්නා. මුගලන් මහරහතන් වහන්සේ මහා 이르දි පෙළහැර පාලා කාලසිලා නම් පර්වතයට නැවත ඇවිල්ලා ඒ ගල්තලාවේදී කාලසිලා නම් ගල්තලාවේදී ඒ තමන් වහන්සේගේ අදිෂ්ඨාන කළ ආයු සංස්කාරය අතහැරියා. අර හොරුන්ගේ පහර කෑමී අර ලැබිච්ච පීඩා 이르දි බලයෙන් මැඩගෙන හිටියේ ඒ අතහැරියා. ඒ මොහොතේම මේ මහා පොළොව කම්පාවටපත් වෙද්දී මහා ලොමු දහ ගැනීම ඇති වෙද්දී මහා කුලි සුලි කුණාටු හමා යද්දී උන්වහන්සේ පහන් සිලක් නිවි යන්නාසේ පිරිනිවන් පාවදාලා. ඉතින් ඒ අසිරිමත් ගුණ දරු, ඒ අද්භූත ගුණ දරු, ඒ ආශ්චර්ය ගුණ දරු මොග්ගල්ලාන නම් මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අපි දැන් සුළු මොහොතක් මොග්ගල්ලානයන් වහන්සේගේ ගුණ උන්වහන්සේගේ තීර ගාථාව ඇසුරෙන් සිහි කරමු. කවුරුත් පහසිරියවකින් වාඩි වෙන්න. පින්වත්නි, අපි සියලු දෙනාම ගොඩාක් වාසනාවන්තයි. මේ අපි මේ ඉන්න කඩුවෙල හේවාගම මහමෙවනාව බෝධිඥාන භාවනා අසපු පරිශ්‍රයේ ශ්‍රද්ධා රූපවාහිනී පරිශ්‍රයේ සුපිහිටි සිරි ගෞතම ධම්මරාජික මහාසෑ රජුන්ගේ සුවඳවත් ගර්භයේ ඒ මහා 이르දිමත් භික්ෂූන් අතර අගතනතුර ලැබූ ඒ අසිරිමත් ගුණදරන අග්‍ර ශ්‍රාවක වූ මොග්ගල්ලාන නම් මහරහතන් වහන්සේගේ උතුම් ශාරීරික ධාතුන් වහන්සේ වැඩ සිටිනවා. ඉතින් ජීවමාන මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමන්ගේ ඉදිරියේ වැඩ ඉන්නවා කියන අදහසින් කවුරුත් දෙනෙත් පියාගන්න අපි ඒ මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ තීර ගාතාවට සවන් දෙමු. මේ තීර ගාතාව තුළ ඒ විමලානම් ගණිකාවට කළ අවවාද, ඒ වගේම මාරයාට අමතා කළ ප්‍රකාශ ආදී ඇතුළත් වෙනවා. අර බ්‍රහ්මරාජයා අමතා කළ ප්‍රකාශ ඇතුළත් වෙනවා. අපි ඒ තීර ගාතාව ඇසුරෙන් මොග්ගල්ලාන මහරහතන් වහන්සේව සිහි කරමු. දිනිත් පියාගෙන හොඳට අහගෙන ඉන්න, භාවනාවක්සේ අහගෙන ඉන්න. මොග්ගල්ලාන තෙරුන්ගේ ගාථා. අපි ඉන්නේ මහ වනාන්තරයේ. පිණ්ඩපාතේනුයි ජීවත් වෙන්නේ. පාත්‍රයට ලැබෙන දෙයකින් අපි සතුටු වෙනවා. අභ්‍යන්තර ජීවිතය තුළ සිත සමාහිත කරගෙන ඉන්නේ. අපි තමයි මාර සේනාව වනසලා දාන්නේ. අපි ඉන්නේ මහ වනාන්තරයේ. පිණ්ඩපාතේනුයි ජීවත් වෙන්නේ. පාත්‍රයට ලැබෙන දෙයකින් අපි සතුටු වෙනවා. අපි තමයි මාර සේනාව වනසලා දාන්නේ. හස්ති රාජේ උණ බටවලින් කරපු ගයක් සුණු විසුණු කරලා දානවා වගේ. අපි ගස්සෙවනි වාඩි වෙලා හැමතිස්සෙම භවනා කරනවා. පාත්‍රයට ලැබෙන දෙයකින් සතුටු වෙනවා. අභ්‍යන්තර ජීවිතයේ තුල සිත සමාහිත කරගෙන ඉන්නේ. අපි තමයි මාර සේනාව වනසා දමන්නේ. අපි ගස්සෙවනි වාඩි වෙලා හැමතිස්සෙම භවනා කරනවා. පාත්‍රයට ලැබෙන දෙයකින් සතුටු වෙනවා. අපි තමයි මාර සෙනග වනසලා දාන්නේ. හස්ති රාජේ උණ බටවලින් කරපු ගයක් සුණු විසුණු කරලා දානවා වගේ. ඒ ඇට සැකිල්ලකින් කරපු කුටියක් ඇතිත නැත්තිය. මසින් නහරින් මහලා දාපු ඇඟක් ඇතිත නැත්තිය. අසූචි පුරවාගෙන දුගඳ හමන ඇඟක් ඇතිත නැත්තිය. ඒ විදිහට ඉඳගෙන අනුන්ගේ ශරීර ගැන මගේ මගේ කියා හිතන තිත නින්දා වේවා. ඒ අසූචි පුරවාගත් මල්ලක් වෙනිත නැත්තිය. හමකින් වැසී ගිය ඇඟක් ඇතිත නැත්තිය. පපුවේ ගෙඩි හදාගත්ත නැත්තිය. ප්‍රීතියක් වෙනිත නැත්තිය. තිගේ සිරුරේ හැමතිස්සේම අසුචි වැගිරෙන තැන් නමයක් තිබෙනවා. තිගේ සිරුරේ නව තැනකින් අසුචි වැගිරෙනවා. මේ සිරුර ඉතා දුගඳයි. තිගේ සිරුර නිවන් මගට ඇති ලොකුම බාධාවයි. පිරිසිදු ජීවිතයක් කැමති භික්ෂුව විසින් ඒ අසුචි වල දුරින්ම දුරු කළ යුතුයි. ඉදින් මේ අසුචි පිරුණු ශරීරය ගැන මා දන්නා දේවල් තව කෙනෙක් දන්නවා නම් ඒ කෙනා මේ ස්ත්‍රිය දුරින්ම දුරු කරන්නේ වැස්ස කාලෙට උතුරන අසූචි වලක් දුරු කරනවා වගේ. විමලානම් ගණිකාව මොග්ගල්ලාන මහරහතන් වහන්සේව පාපයට පොළඹා ගන්නට උත්සාහ කළ අවස්ථාවේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඔය ගාථාව දාලා එවිට ඒ ස්ත්‍රිය මෙසේ පැවසුවා. පින්වත් ශ්‍රමණයන් වහන්ස, ඔබ විසින් ඔය පැවසූ දේවල් මහාවීර ශ්‍රමණයන් වහන්ස ඔය පැවසුවේ ඇත්තක්මයි. ඒ වුණත් සමහර මිනිස්සු මේ ස්ත්‍රී ශරීරයට ඇලෙන්නේ මඩ වගුරක් දැක්කහම ඒකේ බැහැලා ගිලෙන නාකි හරක් වගේ. ඒ මොහොතේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මෙසේ වදාලා, කවුරු හරි කෙනෙක් කාපාටින් හරි වින පාටකින් හරි මේ ආකාශේ සායම් කරන්නට හිතුවොත් ඒ කෙනාට ඒක මහා විහිසක්. මගේ හිතත් අන්න ඒ ආකාශේ වගේ. අභ්‍යන්තර ජීවිතයේ තුල සිත සමාධිමත්වයි තිබෙන්නේ. මෝඩ ගැහණී මහා ගිනි ජාලාවකට පනින පළඟැටියෙක් වගේ මා සමග ගැටෙන්ට ඇවිත් විපතටපත් වෙන්න එපා. මේ ශරීරය ඇටවලින් ගලපලා හිටවලා තියෙන්නේ. රෝග පීඩා වැළඳෙන මේ ශරීරය ගැන මෝඩ ජනයා හිතන්නේ වෙන විදිහකට. ඒගොල්ල මේ ශරීරය විසිතුරු විදිහට සරසනවා. නමුත් බැලිය යුත්තේ මේ ශරීරයේ සැබෑ තත්වය ගැනයි. ස්ථිර කිසි දෙයක් මේ ශරීරයේ නැහැ. මුතුමැණික් ආභරණවලින් සැරසුවත් සමකින් ඔතා තිබෙන ඇට සැකිල්ලක් ඇති මේ ශරීරයේ සැබෑ තත්වයමයි බලන්ට ඕනේ. ලස්සනට පේන්නේ ඇඳුම් නිසා. යටිපතුල් පාට කරලා තිබුණට සුවඳ බුලත් විට කාලා මුඛයේ සුවඳ කරගෙන සිටියට මෝඩ ජනතාවගේ මුලාවට විතරයි ඒක ගැලපෙන්නේ. නිවන සොයන කෙනෙකුට ඒකෙන් වැඩක් නැහැ. කෙස්වලින් නොයෙක් කොණ්ඩ මෝස්තර හදනවා. ඇස්වල අඳුන් ගානවා. මෝඩ ජනතාවගේ මුලාවට නම් ඒක ගැලපෙනවා. නිවන සොයන කෙනෙකුට එයින් වැඩක් නැහැ. මේ කුණු ශරීරයේ තියාගන්ට හදන්නේ ලස්සනට සරසලා කැටයම් කරපු භාජනයක් වගේ. මෝඩ ජනතාවගේ මුලාවට විතරයි ඒක ගැලපෙන්නේ. නිවන සොයන කෙනෙකුට එයින් වැඩක් නැහැ. මුව වැද්දා උගුල අටවලා තිබුණා. ඒ වුණත් මුවා ඒ උගුලට අසු වුණේ නැහැ. මුව වැද්දා හඬද්දී අපි ගොදුරු කාලා පැනලා දුවනවා. මුව වැද්දාගේ උගුල කඩලා බිඳලා දැම්මා. මුවා උගුලට අසු වුණේ නැහැ. මුව වැද්දා දුක් වෙද්දී අපි ගොදුරු කාලා පැනලා දුවනවා. නුයික් ආකාරයේ ගුණ සම්පත් තිබුණු සැරියුත් මුනිදුන් පිරිනුවන් පෑවා. ඒ වෙලාවේ පොළව කම්පා වුණා. බිහිසුණු දේ ඇති වුණා. ලුමුදහ ගැනීම ඇති වුණා. ඇත්තින්ම සකස් වෙච්ච දේවල් අනිත්‍යයි. ඒ වගේ තිබෙන්නේ ඇති වී නැති වී යන ස්වභාවයක්. ඒ සකස් වෙන දේවල් හට අරගෙන නැති වෙලා යනවා. මේ ස්වභාවය සංසිඳීමමයි සැපය. මේ පංච උපාදානස්කන්ධයේ දිහා බැලිය යුත්තේ අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ. තමන්ගේ දෙයක් වගේ බැලිය යුතු නෑ. අන්න ඒ උදවියට අස්ලෝමයකින් අස්ලෝමයකට විදින දක්ෂ දුනුවායන් වගේ මේ ඉතාසියුම් ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්. ආයුධයකින් පහර කාලා තුවාල වුණ කෙනෙක් බෙහෙත් කරන්නට කලබල වෙනවා වගේ, හිසට ගිනි ඇවුලුන කෙනෙක් එය නිවා ගන්නට කලබල වෙනවා වගේ, භික්ෂුවක් සිහිය උපදවාගෙන කාම ආශාව නැති කරන්නටයි මහන්සි විය යුත්තේ. ආයුධයකින් පහර කාලා තුවාල වුණ කෙනෙක් බෙහෙත් කරන්නට කලබල වෙනවා වගේ, හිසට ගිනි ඇවිලුන කෙනෙක් එය නිවා ගන්නට කලබල වෙනවා වගේ, භික්ෂුවක් සිහිය උපදවාගෙන භව රාගේ නැති කරන්නටමයි මහන්සි විය යුත්තේ. අන්තිම සිරුර දරා සිටින දියුණු කළ සිත් ඇති බුදු සමිඳුන් විසිනුයි මාව මේ වැඩේට යෙදුවේ. ඉතින් මං ඒ පූර්වාරාම විහාරය මහපට ඇඟිල්ලෙන් සොලවා කම්පා කළා. මිබඳු අසිරිමත් ගුණ ඇති මුගල්ලාණයන් වහන්සේ තමන් වහන්සේගේ තීර ගාථාවන්හි ඉතාමත්ම විස්තර සහිතව අද්භූත ජනක අයුරෙන්, විස්මය ජනක අයුරෙන් තමන් වහන්සේගේ ජීවිතය ගැන කරුණු පෙන්වා දුන්නා. ගාථා 60ක් පමණ වන ඒ මහා මුගල්ලාන තීර ගාථාවෙන් කොටසක් අප දැන් ශ්‍රවණය කළා. ඒ අසිරිමත් ගුණ ඇති මහා මුගල්ලාන මහරහතන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාතු සාතු සාතු.